සංසාර සාරෝග විනීතනි සම් සන්නීත සාතං සුචිසාරදී සම් සන්දීර කං සොන්න තනුපලා සම් සංලාපදේ සිං පනමේ බිසාසම් සසර සැරසායුර නවතාන් නිවන් වෙද කැතිර නැති දිරිමත් රන් පතක් ලෙද නිතර දිනෙන තුම් සදහම් දෙසන ළඟ වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංගම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සැබෑවත් වාසනාවන්ත පින්තුනි අද මේ දින තුන් මේ වර්ෂයේ නිසිනි පුන් පොහෝදා උසස් සීලයක පිහිටිය මේ අවස්ථාවේදී උදෑසන කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට හංගන්දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අපට අපේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ කොයි ආකාරයෙන්ද අපි පවත්වා ගන්න ඕනේ කියන එක ගැන අපට නුවණක් ලැබෙනවා. ඒ වගේම පින්නතුනි අපි මේ ගත කරන ජීවිතය කොයිතරම් වාග්ය සම්පන්න කොයිතරම් වටිනා ජීවිතයක්ද කියන එක අපට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත් පමණට. පින්නතුනි අද අප මේ ලබලා තියෙන පහසුකම් ටික අද අපි මේ ලබලා තියෙන වාග්ය සම්පන්න අවස්ථාව දුර්ලභ බුද්ධෝත්පාදයේ අතිශය දුර්ලභ සද්ධර්මයේ කියන මේ කරුණ සියල්ලක්ම එකට එකතු වෙච්ච මොහොතක තියෙනතුනි මේ වගේ සද්ධර්මයක් ශ්‍රවණය කරන වටා පිටාවක් ලැබෙනවායි කියන කිනුතුනි අතිශය දුර්ලභ කාරණයක්. බොහෝ කාලයකට වරක් ඉතාම සීමිත සත්‍යයන් පිළිසකට විතරක් ලැබෙන අතිශය දුර්ලභ සම්පන්න භාග්‍ය සම්පන්න අවස්ථාවක් තමයි ඔබ මේ ගත කරන්නේ. ඒ ගැන ඔබ හුඟා සතුටටපත් ගන්න. මොකක් ගැනද ඔබ සතුටටපත් වෙන්න ඕන? ඔබේ හිත ගැන, ඔබේ හිත අතීතයේ ඔබ කොච්චර ලස්සනට තියාගෙන ඉන්නේ ඔබේ හිතින් ඔබ කොයිතරම් හොඳ පින්කම් කරා නැද්ද කොයිතරම් ප්‍රාර්ථනා කරා නැද්ද ඔබේ ශරීරයේ දේශ කණ්ණාඩි ළඟට ගිහින් බලනවා වගේම ඒ රූපයෙන් පිටපස්සේ තියෙන ඔබේ හිත ගැන නොපෙනෙන හිත ගැන මොහොතක් සිහි කරන්න ඔබේ අතීතයේ තිබුණු මේ ලස්සන හිත නිසා තමයි ඔබට මේ සියලු පහසුකම් ටික ලබා දුන්නේ ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම් විට මනස ලෝකේ නොලැබියන්න තිබුණා. ඒ හිත පොඩ්ඩක් හරි දෙයකින් අපිරිසිදු වුණා නම් මනස ලෝකේට ආවත් ඇතැම් විට අංග විකල වෙන්න තිබුණා, ආබාධිත වෙන්න තිබුණා, මන්ද බුද්ධික වෙන්න තිබුණා. ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැම් විට ඔබට කුඩා කාලේදීම මව දෙමාපියන් නැති වෙන්න තිබුණා. ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඔබට ලැබෙන සාමි භාර්යාවන් දරුවන් ඔබට පීඩාකාරියයි වෙන්න තිබුණා. ඇතැම් විට ඒ බරපතල ලෙඩ දුක් වලටපත් වෙලා ආබාධිත තත්ත්වයටපත් වෙලා ඔබට ලොකු හිත් වේදනාගෙන දෙන්න තිබුණා. තිනතුනි මේ සියල්ලක්ම වළක්වලා මේ සියලුම පහසුකම් ටික එකට ඔබට ලැබුණේ ඔබ සතර මහා දෝපිනක් කරලා. ඒ පින්කම් කළා විතරක් නෙවෙයි ඒ පින්කම් කරන අතරේදී ඔබ ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. මොකද ඒ ප්‍රාර්ථනාව අපට බුද්ධෝත්පාද කාලයක මට බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබෙන්න, ශ්‍රද්ධාවන්ත මෞදෙමාපියන් ලැබෙන්න, වාසනාවන්ත සාමි භාර්යාවන් ලැබෙන්න, හොඳ දරුවෝ ලැබෙන්න, බණ දහම් අහන්නට පුළුවන් තැන්වල වාසස්ථාන ලැබෙන්න, හොඳ විහාරස්ථාන ඇසුරු කරන්න, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කළා තියෙනවා. දැනුත් ඔබ ප්‍රාර්ථනා කරනව නේද? හැම පින්කමක්ම කළා ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බල සමාගම කියලා ප්‍රාර්ථනා කරනවනේ. මේ දිනේ බලයෙන් මට නිවන දක්වාම කල්යාණ මිත්‍රයන් මාත්‍රේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව දැනුත් අපි. ඒ ගාථා පිනවතින අපි අතීතයේ මිට කලින් ආත්ම භවවල අපමණ වාර ගණන් අපි කියලා තියෙනවා. ඒ කියලා ප්‍රාර්ථනා කළා තමයි අපිට මේ හැම දෙයක්ම ලැබුණේ. එනිසා පින්නතුනේ මනස ලෝකෙට අපි අකු මේ ආස්ථාවේ බොහෝ දෙනෙකුට මේ වටිනාකම තේරෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ ජීවිතය කියලා කියන්නේ ඉගෙන කියාගෙන විවාහයක් වෙලා දරුවෝ ටිකක් හදලා ඒ දරුවන්ගෙන් ලොකු කීර්තියක් නම්බුවක් ලබන ජීවිතයෙන් සමුගන්න තමයි බොහෝ දෙනා ජීවිතේ හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙච්ච අපට ඊට වඩා ලොකු වගකීමක් ලොකු කාර්යභාරයක් අපට තියෙනවා. දරුවන්ගෙන් ලැබෙන කීර්තිය පින්නතුනේ අපට මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න හේතු වෙන්නේ නැහැ. දරුවන්ගෙන් ලැබෙන කීර්තිය හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. ඒවා ටිකින් ටික අඩු වෙලා යනවා. පින්නතුනේ අපට සැබෑ ලෙසම පිළිසරණ පවතින්නේ අපේ හිතයි. ඒ නිසා අපට ලෝකෙ ලැබෙච්ච වටිනාම දේ අපි කොයිතරම් දුරට සතුටින් ඉන්නවාද කියන එක තීරණය කරන ප්‍රධාන දේ තමයි අපේ හිත. ඒ නිසා අපේ ශරීරය පරිස්සම් කරනට වඩා අපේ හිත මුවා අපි පරිස්සම් කර ගන්නට ඕන. හිත නිතරම ලක්ෂණ හිත නිතරම අපි ලක්ෂණ තියා ගන්න ඕන. ඒ නිසා පින්නතුනි අපේ හිතට බාධාවක් වෙන්න අපි කිසි විටකත් අවස්ථාව දෙන්නට හොඳ නැහැ. මොකද අපි අතීතයේ තියෙන ලක්ෂණ හිත පවත්වා ගත්ත නිසා තමයි අපට මේ පහසුකම් ටික ලැබුණේ. මතුවට අපේ ජීවිත ලක්ෂණ වෙන විදිහට අපේ හිත ලක්ෂණ පවත්වා ගන්නට ඕන. පින්තුනේ බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ නිවන සැනසෙන මඟ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත් වෙන දවසේහි ඊට කලින් දවසේහි රාත්‍රී යාමේහි උන්වහන්සේ කුඹේ නිවාසාංශති ඥාන ලබා ගත්තා. සත්‍යං පෙරවිසූ කඳ පිළිවෙල අතීත ආත්ම භවවල සත්‍යං ජීවත් වෙච්ච ඥානය ගැන බුදුහාඳුරන්ට ඥානය පහළ වුණා. ඒ ඥානය පහළ වුණාට පස්සේ බුදුහාඳුර දැක්කා මේ ලෝකයේ සත්‍යං අතීත ආත්ම භවවල ගත කරපු ආකාරය උන්වහන්සේ නුවණින් දැක්කා. මේ සංසරේන ගමනේදී මිනිසයන් සුගතිගාමී වෙලා හිටී තාම ටික කාලයයි. ආත්ම භව සීමිත ගන්නක විතරයි අපි සුගතිගාමී වෙලා තියෙන්නේ. අතීතයේ බොහෝ ආත්ම භවවල අපි ඉපදෙලා තියෙන්නේ දුගතිගාමී තැන්වල. ධර්මයේ සඳහන් වෙනවා සංසාරය ඇවිදින සත්‍යයට සතර අපාය කියන එක හරියට තමගේ නිවස වගේ කියලා. අපි කොහේ ගියත් ගෙදරට එනකන් අපි බලාගෙන ඉන්නේ. ගෙදරට ආවට පස්සේ තමයි අපිට සැනසීමක් කියලා තියෙන්නේ නේ. අපි ඇතැමිට ට්‍රිප් එකක් කියලා කියන්නේ, වන්දනා ගමනක් කියලා කියන්නේ, අපි සතුට ලබන්න කියලා ඇතැමිට දින ගාන සෝදානම් වෙන බොහොම කැම බිහිමම සෝදානම් කරගෙන යනවනේ. පිට වෙනකන් හරි ආසයිනේ. හැබැයි පිට වෙල දවස් කීපයක් යනකොට ආයි ගෙදර පැත්තට හැරෙනවනේ. ආයි ඊට පස්සේ ගෙදරට ළඟා වෙනකන් තමයි ආයි අපි බලාගෙන ඉන්නේ. පින්නතුනේ ඒ වගේ තමයි මේ සසරගත සත්‍යයට සත්‍ය නිතරම හැරෙලා ඉන්නේ සතර අපාය පැත්තට. ඒක තමයි වැඩි කලක් අපි ඉඳලා තියෙන්නේ. ඒ නිසා අන්න ඒ දිග කලක් දුක් විඳපු තැනෙන් ටිකෙන් ටික මුදවලා සුගතිගාමී සත්‍යයට පත් කරන්න ඕන කියන හැඟීමක් බුදුහාඳුනට ඇති වුණා. මේ සත්‍යයන් සසරෙන ගමනේදී බොහෝ දුක් හතරදර තමයි විඳලා තියෙන්නේ. අපාගත තැන්වලදී අපමණ දුක් හතරදර විඳලා තියෙන සුගතිගාමීව සැප විඳලා තියෙන ඉතාම ටික කාලයයි. මනස් ලෝකේ නාවක් වෙනතුනේ මනස් ලෝකේ උනත් අපේ සැපතක් ලබන්න ජීවිතේ සාර්ථකත්වයක් ලබන්න හුවා ක්ලේශ මහන්සි වෙනවා අපි. හුවාක් ලොකු කැපවීමක් කරලා තමයි ජීවිතේ කිසියම් සාර්ථකත්වයක් අපි ලබාගන්නේ. මෙන්න මේ විදිහට පොබේ නිවන් සාංශති ඥානය තුළින් බුදුහාමුදුරුවෝ දැක්කා බුදු වෙන දවසට කලින් දවසේ රාත්‍රියේ පස්චිම යාමේදී උන්වහන්සේ දැක්කා මේ සත්‍යයන් ගේ ආත්ම භාව ගැන දැක්කා. බුදුහාමුදුරන්ගේ උන්වහන්සේගේ සත්‍යගත කරපු ආත්ම භාව ගැන දැක්කා. මේක විශේෂ ඥානයක්. පින්නතුනි රහතන් වහන්සේ කෙනෙකුට අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට අතීත ආත්ම භාවවල දකින්න පුළුවන්. ආත්ම භව 100 ගාන මහා කල්ප 4500 ආපස්සට බලන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට. නමුත් පින්නතුනි බුදුහාමුදුරන්ට බලන්න පුළුවන් ප්‍රමාණය කොහමද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බලන්න පුළුවන් සීමාවක් නැහැ. අසීමිත සංඛ්‍යාවක් ආපස්සට උන්වහන්සේගේ ජීවිතය ගැන බලන්නත් පුළුවන්, අනිත් සත්‍යයන්ගේ ජීවිතය ගැන බලන්නත් පුළුවන්. සරුවත් හාමුදුරුව පොබේ නිවන් සාංශඥාණයෙන් බැලුවත් උන්වහන්සේ ප්‍රඥාවෙන් ඉහිලම කෙනා. නමුත් උන්වහන්සේ උනත් පිළිවෙලෙන් එකින් එක තමයි සිහි කරන්න ඕන කෙනෙක්ගේ අතීත ස්වභාවය. නමුත් වෙනතන බුදුහාමුදුරන්ගේ ලක්ෂණය තමයි උන්වහන්සේගේ ප්‍රඥාවේ වේගවත් බව වැඩි නිසා කල්ප 100 ගණන් අස්සංකේ කල්ප ගණන් ආපස්සට ගිහිල්ලා බලලා පුද්ගලයන්ගේ අතීත ආත්මභාව උන්වහන්සේට සිහි කරන්න පුළුවන් සුවිශේෂී හැකියාවක් ඇති වෙනවා. ඒ පුබේණිය සංඥානේ ලබලා ඊට පස්සේ රාත්‍රියේ පස්චිම යාමේහි එළිවෙන යාමේහි බුදුහාමුදුරන්ට ලැබුණ පින්නතුනේ රාත්‍රි මධ්‍යම යාමේහි ලැබුණා උන්වහන්සේට චුතූපපාත ඥානය. චුතූපපාද ඥානය කියලා කියන්නේ සත්‍යයන් එක ආත්ම භාවයකින් චුත වෙලා ඊළඟ ආත්ම භාවයට යන හැටි උන්වහන්සේ හොඳට දැක්කා. හරියට යම්කිසි පාරක දෙපැත්ත ගෙවල් දෙකක් තියෙනවනම් ඒ එක ගෙදරක ඉහළ තැනක ඉන්න කෙනෙකුට එක ගෙදරින් නික්මලා අනිත් ගෙදරට ඇතුළන කෙනෙක් හොඳට පේනවා වගේ බුදුහාමුදුරුවෝ සත්‍ය එක භාවයකින් චුත වෙලා අනිත් භාවයේ ඉපදෙන හැටි උන්වහන්සේ පැහැදිලිවම දැනගත්තා. මෙන්න මේ අවබෝධය සමග උන්වහන්සේට සත්‍යයන් ගැන අපමණ කරුණාවක් ඇති වුණා, අනුකම්පාවක් ඇති වුණා. ඇතැම් විට ජීවිත කාලයේ බොහෝම ලස්සන ජීවිත ගත කරන සමහර අය බොහොම සතුටින් කාලය ගත කරන අය, ඇතැම් විට මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන සමහර අය, ඇතැම් විට මහා උගත්කමක් මහා කීර්තියක් ලබාගෙන ඉන්න සමහර අය මරණයට පත් වුණු ගමන්ම දුගතිගාමී වෙනවා. ඉතාම සීමිත සත්‍ය සංඛ්‍යාවක් තමයි සුගතියට යන්නේ. හරියට වැද්දෙක් අර පක්ෂීන්ගේ කුරුල්ලන් එකතු කරපු කූඩුවකට නැත්නම් කුරුල්ලන් දැලකට එකතු කරාට පස්සේ දැලක් දාලා කුරුල්ලෝ ටිකක් අල්ලගත්තට පස්සේ කුරුල්ලෝ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරයි ඒ දැලෙන් පැනලා යන පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මාරයේගේ දැලෙන් මිදෙලා සුගතියට යන්නේ ඉතාම ටික දෙනයි කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. ඒ වගේම සත්‍යයන් විඳින දුක් ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලිවම අවබෝධයක් ලබා ගත්තා. ඒ අවබෝධයත් එක්ක බුදුහාමුදුරුවෝ බැලුවා ඇයි මේ සත්‍යයන් මේ තරම් දුක් විඳින්නේ කියලා. දැන් මනස ලෝකේ ඉලක්ක කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම බැලුවේ. බලමුට උන්වහන්සේ කල්පනා කරනවා ඇයි මේ සත්‍යයන් මේ ජරා මරණ කියන මේ දුක් වලට පත් වෙන්නේ. ඇයි මේ සත්‍යම් මේ තරම් අපමණ මානසික පීඩාවලට පත් වෙන්නේ ඇයි කියලා බුදුහාමුදුරුවෝ නුවණින් මෙනෙහි කළ බැලුව රාත්‍රියේ පස්සිම යාමේ එළිවෙන ජාමේ බුදු වෙන වෙසක් පොහොදා අලුයම යාමේ බුදුහාමුදුරුවෝ බැලුවා ඇයි සත්‍යම් මේ විදියට දුක් විඳින්නේ කියලා. උන්වහන්සේ දැක්කේකට හේතුව ඇයි මේ මහලුවේම් ලෙඩවේම් මරණ ආදී දුක්වලට ප්‍රිය විප්‍රයෝග ආදී දුක්වලට හේතුව කුමක්ද? ඒකට ආසන්නතම හේතුව තමයි ජාති කියන හේතුව ඉපදීම. ඉපදෙච්ච නිසා තමයි මේ දුක් ටික අපට තියෙන්නේ. ඊට පස්සේ බැලුවා ඇයි මේ ජාතිය ඇයි මේ උපත ඇති වුනේ කියලා. උපතට ආසන්නම හේතුව විදිහට බුදුහාමුදුරුවෝ දැක්කේ කුමක්ද? භවය කියන එක. භවය කියලා කියන්නේ නැවත සසරට යන්න සුදුසු කන්ටික කර්ම ටික සකස් කර ගැනීම. භවය කියන එක පින්නොතින අපි තීරුම් ගත යුතු කාරණයක්. මේක ඉතාම වැදගත් වචනයක් බුදුදහමේ තියෙන. භවය කියන එක පින්නොතින අපට තේරෙන වචන වලින් කියනවා නම් අපි යමක් ගැන හිතනකොට දැන් බලන්න ඔබ ඔබගේ ගෙදර ගැන හිතන්න, දරුවා ගැන හිතන්න, ඔබේ අම්මා තාත්තා ගැන හිතන්න, නැත්නම් ඔබේ ගෙදරින් අනිත් අය ගැන හිතන්න. ඒ අය ගැන හිතනකොටම ඔබට හිතෙනවනේ ඒ අය ඉන්නවා කියලා. ඔබ දැන් මේ මොහොතේ හිතන කලිනුත් ඒ අය හිටියා. ඒ අය නිදිය ගත්ත, දැන් උදේ කෑම කෑව, දැන් අවදි වෙලා ඇති, දැන් සෙල්ලම් කරනවා ඇති කියලා ඔම හිතෙනවනේ නේ. ඔබ හිතන්න කලිනුත් ඒ අය හිටියා කියන හැඟීමක් හිතේ තියෙනවා. ඒ වගේම හිත ලිවරුණාට පස්සේ ඒ අය දිගටම ඉන්නවා. දවල්ට කෑමක් කාවි සෙල්ලම් කරයි, ඇතැම්මිට අද ගෙදර නැති නිසා දඟත් කරයි, එහෙම කියලා ඇතැම්මිට හිතන්නත් පුළුවන්. පින්නතුනි යමක් අපි හිතනකොට අපි ඒ දේ ස්ථිරවම තියෙන දෙයක් කියලා හිතනවා නම් අපි සිහි කරන්න කලිනුත් ඒක තිබුණා, සිහි කරන්න පස්සෙත් ඒක තියෙනවා කියලා අපේ සිතේ සිතුවිල්ලක් තියෙනවා නම් ඒ කියන්නේ අපි භවය තුල ඉන්නේ. නැවත ඒ ගෙදර හොයාගෙන යන්න පුළුවන් අපට. කොහොමද යන්නේ? මනසින් අපට යන්න පුළුවන් ඒ ගෙදරට. මෙතෙන්දි ශරීරේ නැති වුණත් කර්ම ආඩෝකෝ එතෙන්ට යන්න සුදුසු ගන් ටික අපි හදාගෙන ඉන්නේ. හැබැයි අපේ පින බලවත් නිසා, කුසලයේ බලවත් නිසා අපි මනසෙන් ගියත්, මෙතන ශරීරය හැම වෙලම මනසෙන් ගියත් මේ මොහොතේ ගියොත් ඇතැම්මිට යාසිතව දෙවි කෙනෙක් වෙයි, නැත්තම් මනුස්ස ලෝකයට සම්බන්ධ උපතක් නම් ඒ සඳහා සුදුසු පරිසරයක සකස් වෙයි, ඊට සමගාමීව. හැබැයි අපේ කුසලිය අඩුවනොතින් කල්යයට කියලා තිබුණොතින් ඒ ගෙදරට ආසා කරන මොහොතෙම ගෙදරත් ඕන, නමුත් සුගතිය දෙන්නත් බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගෙදර ආශ්‍රිතව ඊට පල්ලෙහා තැනකට ප්‍රතිසන්දියක් ලබනවා. ඒ වගේම අපි ඉන්න මේ මොහොතේ මනස දිනු කරලා දෙවියන්ගේ මට්ටමේ මානසිකත්වයේ ඉන්නවා නම්, ඒ වගේම අපි හිත තවත් දිනු කරලා හිත සමාධිමත් කරලා හිතේ ධානය ලබලා ඒ මට්ටමේ ඉන්නවා නම් අපි ඒ ලෝකයක් තියෙනවා කියන ආකල්පෙන් ඉන්නේ. තාමත් අපි සක්කාය දිට්ඨිය මත ඉන්නේ, තාමත් අපි භවය තුල ඉන්නේ. ඒ කියන්නේ අපි රූප භවයට යන්න අපි සෝදානම්, රූපාවචර ලෝකයකට යන සෝදානම් වෙලා අපි ඉන්නේ. ඒ නිසා හැම මොහොතේම අපි භවය සකස් කරමින් තමයි ඉන්නේ. ඒ නිසා කාම ලෝකයට මට්ටමේ අපේ මානසිකත්වයේ තියෙනවා නම් අපි එක්ක දිවි ලෝකෙ යන්න පුළුවන් පින තිබුණොතින්, නැත්නම් නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්, නැත්තම් කුසලය දුර්වල වුණොතින් එයින් පල්ලෙහාට යන්න පුළුවන්. ඒකට කියනවා කාම ලෝක කියලා. සතර අපාය, මනස ලෝකය, දිව්‍ය ලෝක 6, මෙන්න මේ 11 තලයන්ට කියනවා කාම ලෝක කියලා. අන්න ඒ මානසිකත්වයේ ඉන්නවා නම් අපි කියනවා කාම බරය කියලා. ඒ වගේම සමහර කෙනෙක් හිත දියුණු කරලා එයා ශරීරය වගේම හිතක් දිනු කරලා මානසිකත්වයක ඉන්නවා නම් එයා පංච නීවරණ දුරු කරලා කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරලා ඉන්නවා නම් එයා රූපාචර බ්‍රහ්ම ලෝකෙට යන්න සූදානම් ඉන්නේ. එයාට කියනවා එයා රූප භවය මට්ටමේ ඉන්නවා කියලා. ඒකට කාම භව තියෙනවා, රූප භව තියෙනවා, ඒ වගේම අරූප භව තියෙනවා. අරූප භව කියන්නේ මොකටද? අරූප භවය කියන්නේ පින්නතුනේ සමහර අය මේ ශාරීරියේ දුකක් කියලා හිතලා ශාරීරියේ නිරුද්ධ වෙන විදියට මනස දිනු කරනවා. එයා මනසින් විතරක් ජීවත් වෙන්න පුළුවන් විදියට හිත දිනු කරලා එයා අරූපාවචර ධානය ලබා ගන්නවා. එහෙම ලබාගත්තු කෙනාට කියනවා එයා ඉන්නේ අරූප භව මට්ටමේ. කාම භව, රූප භව, අරූප භව නැත්තම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකෙම අපි හිටියත් පින්නතුනේ අපි තාමත් භවය තුල ඉන්නේ. මනසින් යමක් හොයාගෙන යන්න සූදානමින් ඉන්නේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ හිතන මොහොතේ විතරයි අපි ඉන්නේ, ඒ මොහොතයි අපේ ජීවිතය කියන හැඟීමෙන් හිටියොත් අන්න ඒ හිතන මොහොතේ අපි මේ භවයෙන් මිදලා ඉන්නේ. ඒ මානසිකත්වයේ ටිකෙන් ටික දිනු කරවතින් දිනු කළා දිනු කරලා මරණාසන්න මොහොතේ මේ සිතුවිලිස් මතුනොතින් මේ සිතන මොහොතේ මේ ලෝකය ඇතුනේ කියලා හරියට අවබෝධයෙන් අරපියත් මෙනෙහි කළා නුවණින් ඒ අවබෝධය මත මින ලැබුණොත් මොකද වෙන්නේ? අපි තින් දහම් කළා තිබුණත් ඉහෙළම කුසල කළා තිබුණත් ඥාන ලැබලා තිබුණත් මෙන්න මේ ඉහෙළ මානසිකත්වයෙන් නිසා නැවත භවයට යන්න සුදුසු ගන්ටික නැහැ. සසර හොයාගෙන යන සූදානම් නැහැ. එයා මරණය සමගම එයා පිරිනිවන කෙනෙක් බවට පත් වෙනවා. එයාට බුදුදහමේ විශේෂ වචනයක් කියනවා සමසීසී කියලා. සමසීසී කියලා. එනිසා කෙනෙකුනි භවයෙන් මිදෙන ක්‍රමය මේක. එතකොට බුදුහාඳුර බැලුවා සත්වයා දුක් විඳින්නේ ඇයි? සත්වයාට ඇයි මේ ජරා මරණය එන්නේ? ජරා මරණයෙන් ඉපදීම නිසා. ඇයි ඉපදුනේ? භවය නිසා. ඇයි භවය සකස් වුනේ? ඔ භවය ඇති වුනේ උපාදාන නිසා. යම් දෙයක් දැඩිව තමන් වෙත දහනය කරගන්න තියෙන කැමැත්ත, දිට්ඨි උපාදාන ආදී උපාදාන තියෙනවා. මෙන්න මේ උපාදාන කාම උපාදාන හැටියට හෝ වේවා, දිට්ඨි උපාදාන හැටියට හෝ වේවා, අවිජ්ජා උපාදාන හැටියට හෝ වේවා, යමක් බාහිරින් නිතරම අල්ලගන්න ඇදගන්න තියෙන ආශාව. භෞතික වශයෙන් දෙයක් වෙන්න පුළුවන්, මානසිකව යමක් වෙන්න පුළුවන්. අන්න ඒ දේ උපාදාන නිසා තමයි භවය හටගත්තේ. ඊට පස්සේ දැන් මේ බුදුහාමුදුරුවෝ මේ බුදු වෙන දවසේ හිමිදිරි පාන්දර කාම බෝධිසත්වයන් වහන්සේ ඊළඟට බැලුවා ඇයි උපාදාන ඇති වුනේ? ඔ උපාදාන ඇති වුනේ තෘෂ්ණාව නිසා. යමකට තියෙන දැඩි ආශාව නිසා තමයි මේ ලං කරගත්තේ. ඊට පස්සේ බැලුවා ඇයි තෘෂ්ණාව ඇති වුනේ? තෘෂ්ණාව ඇති වුනේ වේදනාව නිසා. සැප දුක් ආදී වේදනාව වලට තියෙන කැමැත්ත නිසා තමයි මේ උපාදාන ඇති වුනේ. ඊට පස්සේ බැලුවා ඇයි වේදනාව ඇති වුනේ? වේදනාව ඇති වුනේ ස්පර්ශ නිසා. ස්පර්ශ කියලා කියන්නේ ඇසෙන් රූපයක් දකින වෙලාවේ ඒ දෙකකට සම්බන්ධ වීම. කනෙන් ශබ්දයක් අහන වෙලාවේ ඒ දෙකට සම්බන්ධ වෙලා ඒ දෙකේ ඇතිවීම නැතිවීම නොදන්නාකම නිසා මේ ස්පර්ශය ඇති වුනේ. මෙන්න මේ වගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයටම රූප ශබ්ද ආදී අරමුණු එකට එකතු වීමයි ස්පර්ශය කියලා කියන්නේ, පස්ස කියලා කියන්නේ. අන්න ඒ පස්ස නිසා, ස්පර්ශය නිසා වේදනාව ඇති වුණා, වේදනාව නිසා තෘෂ්ණාව ඇති වුණා, ඒ නිසා උපාදාන ඇති වුණා, උපාදාන නිසා භවය ඇති වෙලා නැවත උපතකට ආවා. ඉපදුනාට පස්සේ අනිත්‍යක මට එපා කියලා බේරෙන්න බෑ. ඉපදුනොත් අනිත්‍යකට මොහොන පාන වෙනවා. ඊට පස්සේ තව තවත් බුදුහාඳුර බැලුවා ඇයි මේ ස්පර්ශය ඇති වුනේ? ස්පර්ශය ඇති වුනේ සලආයතන නිසා. ආයතන හයක් අපිට තියෙනවා. මනෝද ආයතන හය, ඇස කියලා ආයතනයක් තියෙනවා, කන කියලා ආයතනයක් තියෙනවා, නාසය කියලා ආයතනයක් තියෙනවා, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන, මේ ආයතන වල යථා ස්වභාවය නොදන්නා නිසා තමයි ස්පර්ශය ඇති වෙලා වේදනා, තෘෂ්ණා ආදී ඇති වුනේ. එතකොට මෙන්න මේ සලආයතන හට ගත්තොත් සලආයතනෙන් පස්සේ අනිත්‍යක ඇති වෙනවා කියලා දැක්කා. ඊට පස්සේ බැලුවා ඇයි සලආයතන ඇතුනේ? ඇයි මේ ආයතන හයක් ඇති වෙන්න හේතුව මොකද්ද කියලා ඊට පස්සේ බැලුවා. ඕ මේ සලායතන මේ ශරීරයේ නැමැති මේක ඇති උනේ නාම රූප කියන භෞතික සහ ඒ වගේම සිතුවිලි කියන මෙන්න මේ දෙක එකතුව නිසා තමයි මේක ටිකෙන් ටික වර්ධනය වෙලා අතුපතර විහිදෙච්ච දහස් වගේ වර්ධනය වුණේ. නාම රූප දෙක, නාම කියලා කියන්නේ සිතුවිලි, රූප කියලා කියන්නේ ඒ සිතුවිලි ආශ්‍රිතව තියෙන භෞතික ස්වභාවය. ඒක තුලින් තමයි ටික ටික මේ ශරීරය වර්ධනය වුණේ. ඊට පස්සේ බැලුවා ඇයි නාම රූප කියලා දෙයක් ඇති වුණේ කියලා. ඊට පස්සේ බැලුවා නාම රූප ඇති වුණේ විඥාන නිසා. මව කුසට බැසගත්තා විඥානයක්. අන්න ඒ විඥානය නිසා නාම රූප ඇති වෙලා සලායතන නැමැති අතුපතර විහිදලා ගිහු ගහක් වගේ මවගෙන් පෝෂණය වෙච්ච ආහාර වලින් සහ ඉපදුනාට පස්සේ ගත්ත ආහාර නිසා ටිකෙන් ටික මේක වර්ධනය වෙච්ච හැටි බුදුහාමුදුරුවෝ දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ තවත් මෙනෙහි කළා, ඇයි මේ විඥානයේ මව කුසට බැසගත්තේ කියලා. මව කුසට ප්‍රතිසන්දි විඥානයක් හැටියට මේක බැසගත්තේ අතීතයෙන් ගෙන ආපු කිසියම් දායාදයක් එක්ක. ඒ මොකද්ද අපි අතීතයෙන් රැගෙන ආපු දායාදය? ඒ දායාදය තමයි අවිද්‍යා සහ සංඛාර කියන දෙක. සංඛාර කියන්නේ චේතනා, කර්මය, නැත්නම් ඊළඟට අවිද්‍යා කියලා කියන්නේ නොදැනීම. මේ සසර භවයෙන් භවයට යන ක්‍රමයේ නොදැනීමට කියන අවිද්‍යාව කියලා. අන්න ඒ අවිද්‍යාව නිසා කර්ම සකස් කරගෙන තිබුණත් අතීතේ අන්න ඒ ටික තමයි මව කුසේ පිළිසඳ ගන්නකොට ප්‍රතිසන්දි විඥානය හැටියට එතෙන්ට ඒ ටික බාර දුන්නේ. නමුත් වෙනතුනේ අවිද්‍යාව තිබ්බත් අපි සතුටටපත් වෙන්නට ඕන අපේ ළඟ ලොකුම අවිද්‍යාවක් තිබුණේ නැහැ. අපි යම් යම් විදිහේ කර්මයේ පිළිබඳව තියෙන අවිද්‍යාව දුරු කළා තිබුණා. හොඳ කර්ම ශක්තියින් අපි සසර විශ්වාස කළා. කර්මයේ පිළිබඳව අවිද්‍යාව අපි දුරු කළා තිබුණා. අපිට ලොකු අවිද්‍යාවක් තිබුණා නම් පින්නතුනේ මව කුසට විඥානය බැසගත්තත් අපිට මේ වගේ වටා පිටාවක්, මේ වගේ පහසුකම්, මේ වගේ බුද්ධිමය වාතාවරණයක් අපිට ලැබෙන්නේ නැහැ. අපි සසර හුඟා අවිද්‍යාව දුරු වෙන විදිහේ වැඩපිළිවෙලක යෙදিলা තිබුණා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කෙනෙක් මුණ ගැහුණු ගමන්ම බලන්නේ බුදුහාඳුර මොකද්ද? එයා සසරේදී කොයිතරම් දුරට අවිද්‍යාව අඩු කරපු කෙනෙක්ද? එයාගේ කොයිතරම් දුරට අවිද්‍යාව තියෙනවාද කියලා තමයි බලන්නේ. වෙනත් විදියකින් බලනවා එයා කොච්චර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය කොතෙන් දිනු කළද කියලා බලන්නේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රියත් එක්කම ඉන්ද්‍රිය තව හතරක් තියෙනවා. සද්ධා, විරය, සති, සමාධි කියලා. එතකොට මෙන්න මේ පංච ඉන්ද්‍රියක් තියෙනවා. සද්ධා, විරය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රිය පහ සසරේදී කොයිතරම් දිනු කරපු කෙනෙක්ද කියලා තමයි බුදුහාඳුරෝ කෙනෙක් මුණ ගැහුණු ගමන් බලන්නේ. කෙනෙකුගේ රූප සම්පන්නියවත්, එයා කොච්චර ධනවත් කෙනෙක්ද කියලාවත්, එයාට දරුවෝ කොච්චර ඉන්නවද කියලාවත්, එයාගේ දරුවෝ කොයි තරම් හොඳට ඉගෙනගෙන කියලාවත්, එයා කොයි වාහනෙන් ඩාවේ කියලා මේ කිසිම දෙයක් බුදුහාමුදුරට අඩාලා නැහැ. බුදුහාමුදුරේ ගැන දකින වෙනකොටම පුද්ගල ආගමෝගෙන් ඔක්කොම දකිනවා. නමුත් ඒ සියල්ලටම වඩා බුදුහාමුදුරෝ එක විතම යාගේ මනසට ඉලක්ක කළා. හිත දිහා යාගේ බලනවා. එයා සසර කොයිතරම් මේ ගුණධම් පුරුදු කරපු කෙනෙක්ද කියලා බලලා එතෙන් පටන් තමයි ඊළඟට එයාට අනෙක් ධර්ම දේශනා ටික, ධර්ම කරුණු ටික පැහැදිලි කරන්නේ. පින්නතුනි මෙන්න මේ විදිහට ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ සත්වයා විඳින දුක් ටික බලනකොට උන්වහන්සේට ටිකෙන් ටික තේනේ ගියා මෙන්න මේක තමයි හේතු ටික. සත්වයා මේ ජරා මරණ වලට පත් වෙන හේතුනේ ඉපදෙච්ච නිසා. ඇයි ඉපදුනේ? භවය නිසා. ඇයි භවය ලැබුනේ? උපාදාන නිසා. ඇයි උපාදාන ඇති වුනේ? තෘෂ්ණාව නිසා. ඇයි ඒ තෘෂ්ණාවටපත් උනේ? ඒ තෘෂ්ණාව ඇති උනේ වේදනා නිසා, ඒ වේදනා ඇති වුණේ ස්පර්ශය නිසා. ඒ වගේම ඒ ස්පර්ශයට හේතුව තමයි ආයතන. ඒ ආයතන වලට හේතුව තමයි නාම රූප. ඒ නාම රූප වලට හේතුව තමයි විඥානය. විඥානයට හේතුණේ සංස්කාර. ඒ සංස්කාරවල හේතුණේ අවිද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. මෙන්න මේ අවබෝධය සමග පින්නතුණි බුදුහාමුදුරුවෝ දැක්කා ප්‍රධානතම හේතුව තමයි මේ සත්‍ය අසකර යන්නේ මේ අවිද්‍යා සංඛාර කියන කරුණ බව තේරුම් ගත්තා. පින්නතුණි මේ විදිහට බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ගේ මේ ස්වභාවය තේරුම් අරගෙන මෙන්න මේ අවබෝධයත් එක්කම බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා මෙන්න මේ අවිද්‍යාව තමයි සසර ගෙන යන හේතුව. මේක තමයි ප්‍රධානම සාධකය කියලා තේරුම් අරගෙන ඒ අවිද්‍යාව දුරු වෙන විදියට උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හිත පිහිටුවා ගත්තා. දැන් මේ මෙනෙහි කරන මොහොතේදී තාම ගෞතම බුදුහාමුදුරුවෝ නෙවෙයි, තාම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ බෝමැඩේ ඉන්නේ. වෙසක් මොන් පොහෝ දෙන හිමිදිරි පාන්දර මේ අවස්ථාවේදී පින්නතුනි උන්වහන්සේ මේ ඥානය සමගම උන්වහන්සේ මෙතෙක් සසර දිනු කරපු සියලුම ගුණ දහම් ඉස්මතු වුණා. අසංඛ්‍ය කල්ප ගණන් දානාදී කුසල දහම් කරලා සාරාංශ කල්ප ලක්ෂ්‍ය ඇතිස්මත්යේ දන් දීලා අපමණ පරිත්‍යාගය කැපවීමක් කරලා ඒ පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් විදියට උන්වහන්සේ පාරමිතාවරින් පිරිල හිටියේ. ප්‍රඥාව විකසිත වෙන්න බලාගෙන හිටියේ. හරියට සූර්යාලෝකය ලැබෙනකොටම විකසිත වෙන්න පිපෙන්න බලාගෙන ඉන්න මහනෙල් මලක් වගේ උන්වහන්සේගේ ප්‍රඥාව මෙන්න මේ සුදුසු මොහොතේනකම් පින්නතුණි බලාගෙන හිටියේ. මේ ලෝකේ හිටිය සත්පුරුෂ මිනිස්සු සම්මා දෘෂ්ටික දෙවිවරු මේ අසිරිමත් මොහොත දකින්න දැස් දල්වාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ සමග සසර අපමණ කලක් පෙරම් පුරාගෙන ආපු අය, ගුණධම් පුරාගෙන ආපු අය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල හිටියා. විශේෂයෙන්ම ගතිකාර බ්‍රහ්මිය ගැන මේ පින්තුණහල ඇති. අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එකට ගුණධම් පුරපු අය ඔහු තමයි පින්තුණි බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ තාපසතුමාගේ හිගෙන් නික්මෙනකොට උන්වහන්සේට සිවුරු පිළිකරක් දුන්නේ. ගතිකාර මහා බ්‍රහ්මියතුළු ඒ අනාගාමී වෙල හිටිය උතුමන් මේ අය බලාගෙන හිටියා තමන්ගේ මේ කලන මිතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොත. මෙන්න මේ අවබෝධය සමගම පින්තුණි උන්වහන්සේ අවිද්‍යාව දුරු වෙන විදිහට උන්වහන්සේගේ මනස පිහිටුවාගෙන සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන කියන මෙන්න මේ කරුණු වලින් උපරිම දියුණුවට පත් වුණු බුදුහාමුදුරුව අවිද්‍යාවෙන් දුරුණා. උන්වහන්සේ ආසවක්ඛේ ඥානය ලබා ගත්තා. රහත් භාවයට පත් වුණා. නැත්නම් සම්මා සම්බුද්දට පත් වුණා. ලෝකේ පහළ වෙන බොහෝ දෙනේ නිර්වාණ අවබෝධයට පත් වෙන පින්තුණේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයේ අහලා ශ්‍රාවකයන් විදියට. නමුත් මේ සිද්ධාර්ථ ගෞතම බෝසත්යන් වහන්සේ කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සඳහා සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා සුවිශාල කැපවීමකින් තමන්ගේම ඥාණයෙන් මේක අවබෝධ කරගන්න අපු කෙනෙක්. ඇයි එහෙම උන්වහන්සේ කළේ? උන්වහන්සේට නිවන් දකින්න විතරක් නෙවෙයි. උන්වහන්සේට නිවන් දකින්න තිබුණා නම් එදා උන්වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුලදී උන්වහන්සේට සසර දුක් නිම කරන්න තිබුණා. රහත් භාවයට පත් වෙල පිරිනමන පාන තිබුණා. මේක සාරාංශික කල්පලක්ෂයට කලින්. නමුත් පින්තුණි එවැනි අවස්ථාවක් තිබෙන උන්වහන්සේ තමයි නැවත සසරට බැසගෙන මමත් සසරින් එතෙර වෙලා තවත් බොහෝ පිරිසක් මේ සසරින් එතෙර කරනවා කියන අපමණ කරුණා අධ්‍යාසයෙන් මෛත්‍රියෙන් මේ ආකාරයෙන් කටයුතු කළේ. එනිසා පින්තුණි වෙසක් පුන් පොහෝ දිනක මෙන්න මේ අවබෝධය සමගම උන්වහන්සේ සරස්සක් ඥානය ඇතුළු යමක මහා ප්‍රාතිහාරයේ තෑමේ ඥානය ඇතුළු ෂට් අසාධාරණ ඥානයන් සහිතව ඒ වගේම බුදුවරයෙකුට විශේෂ වෙච්ච ඥානයන් සහිතව මේ ආස්වාදී ඥානය උන්වහන්සේ ලබා ගත්තා. පින්තුණි මේ ඥානෙ ලබා ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ නැවත නැවතත් මෙනෙහි කළා. මේ සත්‍යයන් දුකට පත්වන ආකාරය නැවත නැවතත් ආරෝහණ අවරෝහණ ක්‍රමයට උන්වහන්සේ මෙනෙහි කළා. අන්නේ මෙනෙහි කරන ක්‍රමයේ තමයි පින්නතුනි මේ සම්පොත්පත් කියවනවා නම් තේරෙයි. මහා වග්ගපාලිය කියන ග්‍රන්ථයක් තියෙනවා විනය පිටකේ. ඒ මහා වග්ගපාලිය කියන පොතේ, ඒ වගේම උදානපාලිය කියන ග්‍රන්ථයේ කුද්දක නිකායේ උදානපාලිය කියන ග්‍රන්ථයේ, ඒ වගේම මෙන්න මේ කටි සංපාදයේ හේතුඵල ධහම අවිද්‍යාවේ පටන් ජරා මරණ දක්වා ආරෝහණ අවරෝහණ ක්‍රමයට ගමන් කරන හැටි නැවත නැවතත් බුදුහාමුදුරුවෝ නුවණින් බැලුවා. බලන්න බලන්න පින්නතුනි නැවත නැවතත් බුදුහාමුදුරුවන්ට පෙනී ගියා මෙන්න මේ සත්‍යයන්ගේ සසර ගමන පිළිබඳව ස්වභාවය උන්වහන්සේට වැටහි ගියා. මෙන්න මේ කරුණු ටික තමයි පින්නතුනි අද අප විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන හොඳට කල්පනාවෙන් මේ කරුණු ටික ශ්‍රවණය කරන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකයේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ ධර්ම දේශනාවේ තියෙන සුවිශේෂත්වය අපි පින්නතුනි තේරුම් ගන්නට ඕන. ලෝකේ කලින් කල සත්පුරුෂ මිනිස් ලෝකයේ පහළ වෙනවා. ආගමික ශාස්ත්‍රවරු, උගතුන්, විද්වතුන්, කල්යාණ මිත්‍රයන් ලෝකේ කලින් කල පහළ වෙනවා. හැබැයි ඒ කලින් කල පහළ වුණත් පින්නතුනි ඒ පහළ වෙන බොහෝ දෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ නරක දෙයින් දුර වෙන්න හොඳ දේවල් කරන්න කියලා. කුසල කරන්න, අකුසලෙන් මිදෙන්න කියලා තමයි දේශනා කරන්නේ. ඒ වගේම ලෝකෙ අය සාමාන්‍ය නීවරණ ටික විතරයි, පංච නීවරණ විතරයි ලෝකෙ දැනගෙන ඉන්නේ. ඒ නිසා ඒ අය ඇතැම් මෙද අකුසලෙන් මිදිලා, අපාගත සත්‍යෙන් මිදිලා, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකලාදී සුගතිගාමී තැන්වල ඉපදෙන විදිහේ කුසල හඳුනාගත්තේ කට්ටිය. නමුත් පින්නතුනි එහෙම හඳුනාගත්තත් ඒ අය ලෝකෙ දැනගෙන හිටියේ නැහැ තවත් නීවරණයක් තියෙනවා, පංච නීවරණේ ඉක්මන ගියපු තවත් නීවරණයක් තියෙනවා කියලා එය දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා හඳුන්වා දෙන අපට නොපෙනීලා තියෙන නීවරණ මොකද්ද? අවිද්‍යා කියන නීවරණය. පින්නතුනි ලෝකයේ මිනිස්සු බුදුහාමුදුරු ලෝකයේ පහළ වෙන කාලේ පංච නීවරණ විතරයි දැනගෙන හිටියේ. කාමච්ඡන්ද ව්‍යාපාදාදී මුල් නීවරණ පහ විතරයි දැනගෙන හිටියේ. නීවරණ කියන්නේ හිත අපිරිසිදු කරන, හිතේ කුසලයේ වසන් කරන දේවල් වලට නීවරණ කියලා කියන්නේ. ඒ නිසා ඒ නීවරණ පහ දුරු කරලා ධ්‍යාන ලබා ගත්තා. සමහර අහසින් යන පුළුවන් මට්ටම හිත දිනු කළා. බ්‍රහ්ම ලෝකේ යන පුළුවන් ඉදිරි හිත දිනු කළා. සමහර ඇත්තන් මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙට ගියා. නමුත් පින්තුනේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ පහළ වෙලා මේ 6 වෙනි නීවරණය, පංච නීවරණ වලට 6 වෙනි නීවරණය, වැසල කිමිට නීවරණය ලෝකෙට හඳුන්වා දීලා ඒ අවිජ්ජා නීවරණය දුර වෙන විදියට ලෝකෙට ධර්ම දේශනා කළේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ අනුශාසනාව සුවිශේෂයි. අන්න ඒ සුවිශේෂී අනුශාසනාව ඇතුළත් කරුණු ටික තමයි අද අප සාකච්ඡා කරන්නේ. පින්නතුනි මේ කරුණු ටික හොඳ අවධානයෙන් අහන්නට, මේ පින්නතුන් උත්සාහවන්ත වන්නට. අපි මුලිනුත් සඳහන් කළා ඇයි අපට මේ ජරා මරණ දෙක ඇති වුණේ කියලා. ඇයි අපි මහලු වෙන්නේ? ඇයි අපි මරණයටපත් වෙන්නේ? පින්නතුනි මහලු වීමයි මහලු බව නිසා වෙන දුකයි කියන්නේ දෙකක්. මරණයයි මරණයට මරණ දුකයි කියන්නේ දෙකක්. රහතන් වහන්සේ කෙනෙක් හැටියට අපි හඳුනා ගන්න සාමාන්‍ය රහතන් වහන්සේත් පින්නතුනි මේ තත්ත්වයට පත් වෙනවා. අපි ඒ රහතන් වහන්සේ මහලු වෙනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා කියලා කිව්වට ඒ රහතන් වහන්සේට තමන් මහලු වෙනවා, ලෙඩ වෙනවා කියන අකල්පයක් නැහැ. උන්වහන්සේ දකින්නේ ධර්මතා ටිකක් විතරයි. උන්වහන්සේ දකින්නේ ධර්මතාවයක් විතරයි. ඒ නිසා අදා තියෙන මානසිකත්වයෙන් තමන් ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා කියලා ලොකු දුකකටපත් වෙනවා. මහලු වෙනකොට තමන් මහලු වෙනවා කියන ලොකු දුකකටපත් වෙනවා. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. මොකද දැන් අපි ජීවත් වෙන්නේ මේ ශරීරය කියන මේ ස්වභාවය තමන්ගේ කරගෙන, ඒ ශරීරය තමයි අපේ ජීවිතය. ඒ ශරීරය සහ මනස කියන මේ දෙක එකිනෙකට බැසගෙන මේ දෙක තුල තමයි සාමාන්‍යයෙන් අද අප ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අපට ජරා මරණ කියන මේ කරුණ වෙන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ජරා මරණ ඉක්මවපු කෙනෙක්. ඒ නිසා රහතන් වහන්සේට කියනවා අජර අමර කියලා. අපි අජරාමර කියලා කියන්නේ. ඔව් අජරාමර බව කියන එක පින්නතුනේ මරණයෙන් පස්සේ නෙවෙයි ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අනිත්‍යා ගන්න හැම එකම ඒගොල්ලන්ගේ විමුක්තිය, ඒගොල්ලන්ගේ අවසාන ආධ්‍යාත්මික දිනුම ඒකත් කියන්නේ මරණයෙන් පස්සේ. නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි යම් කෙනෙක් රහත් වෙනකොටම දුක් ටිකෙන් නිදහස් වෙනකොටම එයා මහලු වීම, ලෙඩ වීම, මරණය මේ ඔක්කොම ඉක්මවපු කෙනෙක්. අපි රහතන් වහන්සේ කෙනෙක් මැරෙනවා කිව්වට, රහතන් වහන්සේ කෙනෙක් පිරුවන් පානවා කියලා අපි පැනෙව්වට, ඒ තැනැත්තාට ඒක පිරිනිවීමක් මරණයක් බවට පත් වෙන්නේ නැහැ ඇත්තෙම. ඒ කෙනාට ඒක මහලු වීමක් වෙන්නේ නැහැ. එයා ධර්මතාවයක් විතරයි දකින්නේ. අපි මේ නම් තිබ්බට එයා ඒව අදාළ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි නුවණින් ටිකෙන් ටික තේරුම් ගත යුතු කාරණා තියෙනවා. අපි මේ ජරා මරණ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් මේ ජීවිතය තුළ හිර වෙලා ඉන්න කෙනෙකුට කියන සාමාන්‍ය විදියට බලන විදියට තමයි අද අප මේ විස්තර කරන්නේ. ඒ විතරක් නෙවෙයි ස්පර්ශ වේදනා ආදී මේ කරුණු ටිකත් ආයතන ඔක්කොමත් අපි විස්තර කරන්නේ සාමාන්‍ය ලෝකයේ තුල ඉන්න කෙනෙක් විදියටයි. රහතන් වහන්සේ කෙනෙකුත් ආයතන පරිහරණය කරනවා. රහතන් වහන්සේ කෙනෙකුත් ඇසින් රූප බලනවා. නමුත් අපේ බැලීමයි රහතන් වහන්සේගේ බැලීමයි හාත්පසින් වෙනස්. ඒ රහතන් වහන්සේ බලන විදියට ඒ රහතන් වහන්සේට ජරා මරණ එන්නේ නැහැ. නමුත් අපි බලන විදියට අපට ජරා මරණ උරුම වෙනවා. අද අපි ජීවත් වෙන විදියට අපට මහලු වෙනකොට දුක් වෙනවා අපි. ලෙඩ වෙනකොට අපි අඬනවා, ඈ ගහනවා. තමන් ලෙඩ වෙනකොට විතරක් නම් කමන්නේ. තමන්ගේ දරුවෝ, ඥාති මිත්‍ර ආදී මිත්‍රක් නෙවෙයි, ගෙදර බලු පැටියෙක් හිටියොත් බලු පැටියක් තමන්ගේ කරගෙන බලු පැටිය ලෙඩ වෙනකොටත්, මහලු වෙනකොටත්, මරණයට පත් වෙනකොටත් ඒකත් අපේ දුක බවට පත් වෙනවා. ජීවත් වෙන දිවල් විතර නම් කමන්නේ. තමන්ගේ ගෙදර නාකි වෙනකොට, වාහනේ නාකි වෙනකොට, වාහනේ ලෙඩ වෙනකොට එතකොටත් අපි දුක් වෙනවා. ඒවත් තමන්ගේ කරගෙන අදා තින්නේ. පින්නතුනේ මෙන්න මේ දුක් ටික ටිකෙන් ටික වෙනස් වෙන හැටියට හිතන විදිය තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. නැවතත් පින්නතුනේ කල්පනා කරලා බලන්න මෙන්න මේ හේතු ටික අනුපිළිවෙලින්. එතකොට ඇයි අපට මහලු වීම ලැබ වෙන්නේ? ඉපදුණු නිසා. ඇයි ඉපදුනේ? භවය නිසා. ඇයි භවය හටගත්තේ? උපාදාන නිසා. ඇයි උපාදාන හටගත්තේ? තෘෂ්ණාව නිසා, තණ්හාව නිසා. ඇයි තණ්හාව හටගත්තේ? තණ්හාව හටගත්තේ වේදනාව නිසා. ඇයි වේදනාව හටගත්තේ? ස්පර්ශය නිසා. ඇයි ස්පර්ශය හටගත්තේ? ආයතන නිසා. ඇයි ආයතන හටගත්තේ? නාම රූප නිසා. ඇයි නාම රූප හටගත්තේ? විඥානය නිසා. විඥානය මව කුසට බැසගත්තේ ඇයි? පෙර ජීවිතේ අවිද්‍යා, සංඛාර, තෘෂ්ණා, කර්ම මෙන්න මේ ටිකේ එකතුවක් විදියට. එතකොට පින්නතුනේ දැන් මේ තැනත්තා යන්නේ අතීත ආත්ම භාවයේ අවිද්‍යා සංඛාර දෙක කියන්නේ නෑ එයා. දැන් එයාට මේ ජීවිතයේ පෙනෙන ටිකෙන් එයා ආරම්භ කරනවා මේ ගමන. මොකද පින්නතුනේ පෙර ජීවිතේ අවිද්‍යා සංඛාර වලට ගියොත් මොකද වෙන්නේ? කලින් ජීවිතයේ අවිජ්ජා සංඛාර ටික බලන්න ගිය ගමම ආයෙත් කලින් ජීවිතෙත් හම්බ වෙනවා ජරා මරණ ටික, ලෙඩවීම ටික, විඥාන ඔය ඔක්කොම ටික හම්බ වෙනවා. එතෙන්ට ගියාට පස්සේ ආයෙම හම්බ වෙනවා අවිජ්ජා සංඛාර කියලා එකක්. ඊට කලින් ආත්ම භාවයක. කොහොම හෝම යන්න ගියොත් කෙලවරක් තියනවද? කවදාවත් කෙලවරක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ තැනැත්තා බුද්ධිමත් වෙනවා. තමන්ට මේ පේන තැනින් තමයි දැන් අල්ලගන්නේ. තමන් මේ ජීවිතය පටන් ගත්තේ මව කුසට විඥානයේ බැස ගැනීමත් එක්ක. හරියට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරන ලක්ෂණ උපමාවක් හරියට අඹ ඇටයක් වගේ කියලා. අඹ ඇටයක් පොළවේ හිටවුවාගේ කියලා. අඹෑටියේ පොළවේ හිටවුවට පස්සේ ඒ පොළවේ තියෙන සාරය අරගෙන කිරුවෙලිය ආදියත් අරගෙන ඒ අඹෑටියේ ටිකෙන් ටික පොඩි පැලයක් බවට පත් වෙනවා. ඒ පැලය ගහක් වෙනවා. ඒ ගහේ මල් හට ගන්නවා. ගෙඩි හට ගන්නවා. ඒ ගෙඩි අපි කඩලා තින් ඒ ගෙඩි කාලා අඹෑටියේ පොළවට දැම්මොත් මොකද වෙන්නේ? ආයි අඹෑටියේ ආයි ගෙඩියක් හැදෙනවා. ආයි පැලයක් හැදෙලා ආයි දිගට යනවා. එතකොට අර අඹෑටියේ පොළවට දාන වගේ අපි මව් කුසට බැස ගැනීම කොහොමද? අඹෑටියේ පොළොවට වැටුනේ කොහොමද? කලින් අඹ ගහක ගෙඩියක් නිසා. එතකොට කලින් අඹ ගහේ ගෙඩිය විනාශ නොකරපු නිසා අර පොළොවට බැසගෙන අර බාහිර වටා පිටාරේ උපකාරයෙන් ගහ හැදිලා නැවත ගෙඩියක් හැදුණා වගේ අපි මේ මව් කුසට බැසගත්තේ අර කලින් බවෙහි රැස් කරගෙන ආපු නොදැනීම සහ කර්ම කියලා. නැත්තම් අවිද්‍යාව සහ සංඛාර කියන කරුණ දෙකේ එකතුවක් විදියටයි අපි මේ ආත්ම භාවයට බැසගත්තේ, මේ ජීවිතය අපි ආරම්භ කළේ. එතකොට මෙන්න මේ විඥානය බැසගත්තට පස්සේ විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා මෙන්න මේ කරුණු පහ මේක තමයි වර්තමාන ඵල. අතීත හේතු තමයි අවිද්‍යා සංඛාර දෙක. ඒ දෙකට කියනවා, ඒක යම් කෙනෙක් දන්නවනම් ඒකට කියනවා අතීතයේ පිළිබඳව ඥානය කියලා. අතීතයේ පිළිබඳව ඥානය ඒ කෙනාට කියනවා. එතකොට වර්තමානයේ පිළිබඳව ඥානය කියලා කියන්නේ මොකද්ද? යම් කෙනෙක් දන්නවනම් මේ ජීවිතය පටන් ගත්තේ විඥානය මව කුසට බැසගත්තා. ඊට පස්සේ නාම රූප හැටියට තමන්ගේ භෞතික ශරීරය ටිකෙන් ටික හටගත්තා. ඊට පස්සේ ආයතන හය ටිකෙන් ටික අපේ සන්නාසාදී ඉන්ද්‍රිය වර්ධනය වුණා මව කුසේදී. ඊට පස්සේ මෙය මෙලොට බිහි වුණාට පස්සේ ඒව තවදුරටත් වර්ධනය වුණා. එතකොට සලආයතන නිසා ස්පර්ශ ආයතන දෙක එකට එකතු වුණා. ඇසට රූපය ගැටුණා, කනට ශබ්දය ගැටුණා. ඊට පස්සේ ඒ සලආයතන නිසා වේදනාය තුනා. මේක තමයි වර්තමාන කරුණ ටික කියලා දැක්කා. වේදනාවට එනකන් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් දක්ෂ වුණොත් මෙන්න මේ ටික තේරුම් ගත්තොත් එයාට අතීත අවිද්‍යාව නැති කරන්න බෑ. අතීත සංඛාර ටික නැති කරන්න බෑ. එයාට ඒක කොහොමවත් ඇති වෙච්ච එක. එයා මෙන්න මේ විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියලා මෙන්න මේ වර්තමාන කරුණු පහ එයා ධර්මයේ ඔස්සේ දැනගත්තොත් එයාට මොකද වෙන්නේ? එයාට වේදනාවක් ඇති වුණාට වේදනාව පිළිබඳ තෘෂ්ණාව හටගන්නේ නැහැ. ඊට පස්සේ තෘෂ්ණාව හට නොගත්තොත් උපාදාන, භව, ජාති ඒ ටිකෙන් මාර්ගයනව තින්න පුළුවන්. මෙන්න මෙතෙන්ට තමයි පින්නතුනි අපට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අවශ්‍ය වන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් තේරුම් ගන්න පින්නතුනි අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස තමයි, ඒ වෙනසට කියනවා ආයතන කුසලතාවය කියලා. ඈ ආයතන කුසලතාවය, skill of senses. මේ ආයතන පිළිබඳව අපි දක්ෂ වෙනවා. අපි කැමතිනේ දක්ෂ වෙන්න නේද? වාන් දක්ෂ කෙනෙක් කියලා කියන්න කැමති අපිනේ. ඉස්කෝලේ යනකොට, විශ්වවිද්‍යාලේ යනකොට දක්ෂය කියනකොට අපි හුඟා සතුටු වුණානේ. පින්නතුනි බලන්න කොහොමද කියලා බුදුහාමුදුරුව දේශනා කරපු විදියට අපි කොහොමද දක්ෂ වෙන්නේ? බුදුහාමුදුරුව දේශනා කරපු විදියට අපි දක්ෂ වෙන්නේ කොහොමද? දුක නැති වෙන විදියට අපේ හිතන විදිය. දුක නැති වෙන විදියට හිතන විදිය. මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන විදියට හිතන ක්‍රමය. දැන් අපි හිතන්නේ දුක් පීඩා වලින් නිදහස් වෙන නම් උඹ රැකියා කරන්න ඕන, වැඩිපුර ධනෙ උපයන්න ඕන, දරුවෝ ටිකට හොඳට උගන්වන්න ඕන, ගෙදර ලස්සනට තියාගන්න ඕන, රූපේ ලක්ෂණ තියාගන්න ඕන. ඒවත් කරන්න, ඒව කරන්න එපා කියලා බුදුහාඳුරෝ කියලා නැහැ. නමුත් වෙනතුනේ ඒ වගේ අපි බලාපොරොත්තු වෙන සෝය අපි කවදාවත් ලැබෙන්නේ නැහැ අපට. ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ කිසිම දෙයක් Taman කැමති විදිහට සම්පූර්ණව Taman පාලනය කරන්න බෑ. ඒ බාහිර දෙයක් තියා වෙනතුනේ අපේ ශරීරයවත් අපි කැමති විදිහට පාලනය කරන්න බෑ අපට. එන්න එන්නම අපේ ශරීරය පාලනය කරන්න පුළුවන් හැකියාව අපට අඩු වෙනවා. නමුත් වෙනතුනේ ශරීරයේ පාලනය අඩු වුණාට මනස පාලනය අපට වැඩි එන්න එන්නම කරන්න පුළුවන්. ඒක තමයි අපට සසරේ මිදෙන්න තියෙන ලොකුම ආස්තාව. ඒ නිසා ආයතන කුසලතාවය කියලා කියන්නේ මොකද්ද වෙනතුනේ? යම් කිසි දෙයක් ඇතරට ගැටෙනවා නම් රූපයක් විදියට ඒ රූපය වෙනතුනේ ඊට කලින් එතන තිබුණු දෙයක් නෙවෙයි. ඒ ඇසට ලැබෙච්ච අත්දැකීම ඒ මොහොතේ ලැබෙච්ච අත්දැකීමක් විදියට දකින්න අපි දක්ෂ වෙන්න ඕන. ලෝකේ සම්මුති සත්‍ය හැටින ගත්තොතින් දැන් මේ කෝපය ගත්තා. දැන් නාලක මහත් එන්න කලින් මේ කෝපය තිබුණා, මල් මහත් එකක් තිබුණා, මෙතන කට්ටියක් සිටියේ හරි. සම්මුති සත්‍ය අනුව හරි. ඒකට බුදුදහමෙහි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සම්මුති සත්‍ය අනුව තමයි මුළු ලෝකෙම තියෙන ලෝකේ නීති රීති ඔක්කොම තියෙන්නේ මේ සම්මුති සත්‍ය අනුව. ඒක බුදු සමයෙන් බෑර කරන්නේ නැහැ. එහෙමකත් කියනවා. නමුත් දුකෙන් නිදහස් වෙන නම් ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙක බලන්න ඕන. මේ කෝපයේ පිළිබඳ අත්දැකීම අපට ලැබෙන්නේ මේ මොහොතේ දැකීමේ ප්‍රතිඵලයක් විදියට. අතීතයේ අපි කෝප දැකලා තියෙනවා. ඒ කෝප කියන වචනයක් අපට ආවේ ඒකයි. ඒක මතකයක් කියනවා. ඒ මතකයේ තියෙන දේ උනස් වෙන තුනේ යම් කිසි තැනක ස්ථාවර තියෙන දෙයක් නෙවෙයි. ඒක මනසේ හැකියාවක්. ඒකට කියනවා සති චෛතසිකය කියලා. මනසේ තියෙන සති චෛතසිකයේ හැකියාවක් විදිහට තමයි මේ මතකය නැවත අපට ලැබෙන්නේ. හැබැයි ඒකවත් ස්ථිරව කියන දෙයක් නෙවෙයි. ඒ නිසා මෙන්න මේ යථාර්ථය ටිකෙන් ටික අපි දකින්න හුරු වෙනවා නම් ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දකිනකොට මෙන්න මේ ජීවිත අවබෝධය, මෙන්න මේ අත්දැකීම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා අපිට දකින්න පුළුවන් නම් මෙන්න මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. ඇස් කන් ආදී ආයතන පිළිබඳව, ඉන්ද්‍රිය පිළිබඳව තියෙන දක්ෂතාවය කියලා. අන්න ඒ දක්ෂතාවය ඇති වෙන්න අපේ ජීවිතයේ තමන්ට දකින්න පුළුවන් ලක්ෂණය ප්‍රතිඵලයක් ඇති වෙනවා. තමන්ගේ ආකල්පේ මතින් ලොකු වෙනසක් වෙනවා. ඒ මොකද්ද? පින්නතුනි අපට දුක කියලා කියන්නේ මොකද්ද? අපට දුක කියලා කියන්නේ පින්නතුනි අපි එහෙන් දැකපු අපි හිතාගෙන ඉන්නවා තාමත් එහෙම තියේ කියලා. කණෙන් අහපු දේවල්, කටිය බැනපු දේවල් ඔක්කොම ටික ෆයිල් වල දාගෙන තියාගෙන ඉන්නවා රෙකෝඩ් වල. විටින් විට ෆයිල් එළියට ගන්න එක කටිය මුණ ගැමුණාම ආයි අරගෙන එළියට අරන් බලනවා. ඇතැම් විට එළියට දාන්න බැ බැනුම හරින වෙන නිසා. නමුත් ඉතින් මනසින් එළියට ගන්න ෆයිල් එක දැක්ක ගමන් පින්නතුනි මෙන්න මේක තමයි දුක කියලා කියන්නේ. කෙනෙක් පින්නතුනි අපට බනින්න එක විතරයි. අපේ ළඟ අවිද්‍යාව තිබුණොත්, මේ නොදැනීම තිබුණොත් ඒක නෑ එකවරම බනින්නේ. අපි නැවත නැවතත් යාකින් බැනුම අහනවා. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ මෙන්න මේක මහා බරක් කියලා. අන්න ඒ බර බිමින් තියන්නයි බුදු සමයේ අපට සියලු මනසාසන කරන්නේ. ඒ නිසා යමක් ඇහුවට දැක්කට පස්සේ කෙලෙස් වශයෙන්, ආශ්‍රව වශයෙන්, නීවරණ වශයෙන්, ග්‍රන්ථ වශයෙන්, ඕග වශයෙන්, යෝග වශයෙන් කියලා විවිධ නම් තියෙනවා. අර හරියට රා කලී ඉතුරු වෙතරා මණ්ඩි ටික සාවිපුණණ කරන ඉතුරු කරගන්න ඔය ටික. එනා මණ්ඩි ටික විකුණන්නේ නැහැ. ඇයි ඒ? ආයි අලුත් රා ටිකක් හදන්න ඒක උපයෝගී කරගන්නවා. ඒක දිගින් දිගටම යනවා. ඒකට තමයි ආසව කියලා කියන්නේ පින්නතුනි. අන්න ඒ වගේ අපේ ඇසෙන් දැකපු, කනෙන් අහපු දේවල් ස්ථිර වශයෙන්, නිත්‍ය වශයෙන් තාමත් ඒ දෙයක් තියෙනවා කියන අපි ඉතුරු කරගත්තොත් අන්න ඒක තමයි දුක කියලා කියන්නේ. පින්නතුනි මෙතෙන්දී හොඳට සිහියෙන් බුද්ධියෙන් අහන්න. හොඳට කල්පනායෙන් අහන්න. බුදුදහමේ කියන්නේ කිසිවක් අමතක කරන්න කියලා. සමහර අය ප්‍රසන්න මොහොමන්ටක ජීවත් වෙන කියලා අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න මේ මොහොත විතරක් හිතන කියලා කියනෝනේ නේ. සමහර අය කියන බුදුදහමෙත් එහෙම කියනවා කියලා. බුදුදහමෙම කියනවද? බුදුදහමේ කවදාවත් එහෙම කියන්නේ නැහැ. අතීතය අමතක කරන්න කියලා, අනාගතය අමතක කරන්න කියලා කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ සතියත් ප්‍රඥාවත් දිනු කරන්න, සම්මා සතියත් සම්මා දිට්ඨියත් දිනු කරන්න. සතිය මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. දැනටත් වඩා හොඳට මතක තියෙනවා. මතකේ තියෙනවා. නමුත් මතක් කරනකොටම දන්නෝ දැන් මේ තියෙන දෙයක් මතක් කරනව නෙවෙයි. තමන් මේ මොහොතට උපදවා ගන්න දෙයක් හැටියට මේ මොහොතේ එයා ඒක නැවත අලුතෙන් ඇතිවන දෙයක් හැටියට දන්නවා. අතීත හේතුවල ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ මේ මොහොතේ එයා උපදවා ගන්න දෙයක් විදියට එයා නුවණින් දකිනවා. ඒ නිසා ඕනම බැනපු කෙනෙක්ගේ බැනපේ සම්මතක් කරන්න පුළුවන්. ඕනම ලස්සන රූපයක් සිහි කරන්න පුළුවන්. ද්වේෂයක් රාගයක් ඇති නොවන විදියට මෙනෙහි කරන්න පුළුවන්. වෙනත් කෙනෙක් යම් කිසි කෙනෙක් බැනපු දෙයක් සිහි කරනකොටම බැනපු කෙනෙක් පේනකොටම කේන්ති ගන්නකොට මූණ වෙනස් කර ගන්නකොට මේතනත් අය දැන් මිට සිහියෙන් ඉන්න කෙනා හිනා වෙනවා දැන් මිට. ඇයි හිනා වෙන්නේ? අනිත් කෙනා ගැන නෙවෙයි හිනා වෙන්නේ, අනිත් කෙනාට උපහාසෙ නෙවෙයි හිනා වෙන්නේ. එයා ඒ පුත් තමන් ගැන හිනා වෙනවා. ඇයි? එයා හිතනවා තමන්ට දැන් මේ අවිද්‍යාව නැහැ. තමන් මේ සිද්ධිය සිහි කරනවා, ද්වේෂයක් නැතුව තමන් සිහි කරනවා කියලා තමන්ටම තමන් ගැන සතුටුයි. පින්නතුනේ ධර්මයෙන් ඉදිරියට යන්න සතුට කියන එක දිනු වෙනට ඕන. ඒ සතුට කියන එක බොජ්ජංගයක් ඉදිරියට දිනු කරන්න ඕන. සමහර අය හිතාගෙන ඉන්නවා ධර්මඥානයෙන් ඉහළට යනකොට බණ භාවනා කරනකොට මූණ අකුලගෙන ඈලි මෑලි වෙලා මූණ හංගගෙන ඉන්න කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නෙවෙයි. ඒක නැත්නම් ආයෙන්නම විවෘත වෙනවා. ඒක නැත්නම් සංගවිජන කෙනෙක් නෙවෙයි. ඒක නැත්නම් අනිත් අයගේ ප්‍රශ්න වලින් මඟ හැරලා යන කෙනෙක් නෙවෙයි. එයා තමන්ට පුළුවන් මට්ටමේ එන්න ලෝකෙට යා විවෘත වෙනවා, ලෝකෙට යා උපකාරවත් වෙනවා. හැබැයි ඒක නැත්නම්ාගේ සිහිය එන්නම දිනු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්තුනි අපි මේ මොහොතේ යම්කිසි දුකක් විඳිනවා නම් බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කළා ඇයි ඒ දුක විඳින්න හේතුව කියලා. අතීතයෙන් ගෙනාපු යම්කිසි විදිහේ කර්ම ශක්තිය, අවිද්‍යා සංඛාර දෙකක් තියෙනවා. හැබැයි ඒ දෙකට සම්පූර්ණම පුළුවන්කමක් නැහැ අපට දුක දෙන්න. මේ මොහොතේ අපි දුකක් විඳිනවා නම් ඒ විඳින්නේ මේ මොහොතේ අපේ තියෙන අවිද්‍යාව නිසා. අතීතයේ තිබිච්ච අවිද්‍යා සංඛාර දෙක නිසාම නම් අපි දුක් විඳින්නේ. ඒ දෙක අපි අනිවාර්යයෙන්ම උරුම කරගෙන තියෙන දුකක් නම් එහෙනම් වෙනතුනි අපට පුළුවන් තරහක් වෙන්න. අපට පුළුවන් නිවන් සුවය විඳින්න. අපට නිවන් සුවය විඳින්න බෑ එහෙනම්. අපට එහෙනම් දුක නිදහස් වෙන්න බෑ එහෙනම්. ඇයි? ඒ අවිද්‍යා සංඛාර අතීත දෙක එහෙම මැරෙන කම එහෙනම් තියෙනවා අපිට. රහතන් වහන්සේ අවිද්‍යා සංඛාර වලින් සාමාන්‍ය පුද්ගලෙක් හැටියට ලෝකේ ඉපදුණත් වෙනතුනි ඒ අවිද්‍යා සංඛාර දෙක සම්පූර්ණ නිරුද්ධ වෙන විදිහේ මානසිකත්වයකින් එයා ලෝකේ හිතන්න හුරු වෙලා තියෙනවා. මේ ධර්ම මාර්ගයේ වඩලා ඒකට ප්‍රධානතම පියවර තමයි පින්නතුනේ. අපි මේ මොහොතේ ඉන්න තැන අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා අපි නැවතර මුලින් කියපු කරුණු ටික නැවතයි සිහි කරගන්න. මොකද කරුණු ටික අපි දැන් මහලුවේම් ලෙඩවීම් කියලා දුක් ටිකක් විඳිනවා නම් අද මට්ටමේදී ඇයි ඒක විඳින්න හේතුනේ? ඒක විඳින්න හේතුනේ ඉපදීම නිසා, ජාතිය නිසා. ඇයි ඉපදුනේ? භවය නිසා. ඇයි භවයට ආවේ අපි? උපාදාන නිසා. ඇයි උපාදාන ඇති වුනේ? තෘෂ්ණාව නිසා. ඇයි තණ්හාව තෘෂ්ණාව ඇති වුනේ? සැප දුක් ආදී වේදනා නිසා. ඇයි වේදනා අපි ලැබුවේ? මේ ස්පර්ශ නිසා. ඇයි ස්පර්ශ ඇති වුනේ? සලආයතන නිසා, අස්කන සාධින්ද්‍රිය හය නිසා. කොහොමද මේ ඉන්ද්‍රිය හය ඇති වුනේ? ඉන්ද්‍රිය හය ඇති වුනේ නාම රූප නිසා. නාම රූප මේ විදිහට වර්ධනය වෙන්න මූලිකුණේ මොකද්ද? මව කුසට බැසගත්තු ප්‍රතිසන්දි විඥාණය. ඒ විඥාණය මව කුසට බැසගත්තේ අතීතයෙන් සමන්තුරම වුණු අවිද්‍යා සහ සංඛාර කියන කරුණු දෙක. අවිද්‍යාව කියන්නේ දුකේ ඇතිවීම නැතිවීම පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් නැතිකම. ඒ නැතිකම නිසා සංඛාර කියන්නේ කර්ම සකස් කරගත්තා. අපේ සිතේ චේතනාපි නැවත සතරට යන විදිහේ චේතනාපි සකස් කරගත්තා. එනිසා බුදුදහමෙන් කියන්නේ දැන් මේ මොහොතේ ඉන්න තැන ඉඳන් තමගේ ජීවිතය තේරුම් ගන්න. මේ මොහොතේ තමන් අද ජීවත් වෙන්නේ. මව කුසට බැසගත්තු විඥාණය මවගෙන් ලැබිච්ච පෝෂණය සහ ඊට පස්සේ ගත්තු ආහාර නිසා නාම රූප ඇති වුණා. ඒ නාම රූප නිසා අපි මේ විදිහට ශරීරය වර්ධනය වුණා. ඒ ශරීරයෙන් සකස් වුණාට පස්සේ බාහිර රූපාලි අරමුණු මේකට එකතු වුණා, ස්පර්ශ වුණා. ඒ ස්පර්ශ නිසා සැප දුක් ආදී වේදනා ලැබුවා. මේක තමයි දැන් අපේ ජීවිතය කියලා කියන්නේ. මේ අද ඇතිවන වේදනාවල ස්වභාවය, ඒ වේදනාව ඇති වුණේ නිකන් නෙවෙයි, ඒ වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා, ඒ ස්පර්ශය ඇති වුණේ සලආයතන නිසා. මෙන්න මේ වගේ හේතු ටික හරියට දකිනකොට ඒක නැත්තා සත්‍ය පුද්ගලය කියලා පනවන්නේ නැහැ, මම දුක් විඳිනවා කියන කාරණේට යන්නේ නැහැ. එයා මේ හේතුඵල සිද්ධාන්තය දකින්නේ, මේ ක්‍රියාවලියක් දකින්නේ, ප්‍රොසෙස් එකක් දකින්නේ. අද අපි දුක් විඳින එක දකින්නේ තමන් සත්‍ය පුද්ගලයෙක් විඳින දුකක් විදියට. නමුත් මේක තේරුම් ගන්න සත්‍ය පුද්ගල සංඥාවෙන් මිදිලා ඒ තැනැත්තා මේකේ හේතුඵල ධර්ම අවබෝධ කරගන්නවා. හේතුඵල ධර්ම අවබෝධ කරගන්න යාට ඒ පුද්ගලයා නිතරම තමන්ගේ ජීවිතයේ තේරුම් ගන්න උත්සාහය යෙදෙනවා. ඒ උත්සාහය යෙදෙන්න තමන්ට තමන්ගේ ජීවිතයේ නාම රූප දෙක නැත්තම් සිත කය දෙක වෙන් කරලා බලන්න ටිකෙන් ටික හුරු වෙනවා. වෙනදා අපි පුද්ගලයෙක් දැක්ක ගමන්ම එයාගේ ශරීරය ගැන හිතලා තමයි සම්පූර්ණම අපි එයා ගැන ආදරයක් හරි රාගයක් හරි ද්වේෂයක් හරි හටගත්තේ සම්පූර්ණම එයාගේ භෞතික ශරීරය ගැන හිතලා. මේ පේන රූපය ගැන හිතලා තමයි අපේ සම්පූර්ණම සත්‍ය කියලා හිතලා එයාට ආශා කළේ, එයාට ආදරය කළේ, එයාත් එක්ක අමනාප වුණේ, කේන්ති ගත්තේ, පටිගියටපත් වුණේ, මේ හැම දෙයක්ම කළේ මේ රූපය කියලා හිතලා. දැන් මේ අවබෝධය ලබන්නේ එයාට මොකක්ද ඇති වෙන්නේ? එයා පුද්ගලයේ දකින්න කොටම දන්නෝ මේ පේන ශරීරය විතරක් නෙවෙයි, මේ පුද්ගලයා මේ වාඩි කරවල තියෙන ශරීරයෙන් විතරක් නෙවෙයි. මොකක් හින්දද? හිත නිසා. හිත නැත්තම් ඔහොම වාඩි කරලා කියන්න පුළුවන්ද? දැන් මට අතක් මේ උස්සනවත් පුළුවන්ද? හිත නැත්තම් හේගිය ගහන්නවත් බෑ නේද? මේ ශරීරයේ ක්‍රියාත්මක වන්නේ ඊට පිටුපස්සෙන් නොපෙනී තියෙන මහා බලවේගයක් විසින් මේ පුද්ගලයා හික්මවනවා, මේ පුද්ගලයා හසුරවනවා. හරියට රූපඩ නටනකොට අපි පොඩි කාලේ රූපඩ බලන්න ගියාම අපි දන්නේ නැහැ නේද උඩ නූල් වලින් නටනවා කියලා නේ? පොඩිම කාලේ, චූටි කාලේ නේ, ඔය අම්බලන් වල රුහුණු රූපඩ එහෙම තියෙනවනේ නේ? දකුණු පළාතේ එහෙම රූපඩ එහෙම බලන්න යනවා. පින්නතුනි අපි කුඩාම කාලේ යනකොට අපි හිතුවේ මොකක් හරි මේකේ වෙන මොකක් හරි ක්‍රමයක් යන්නේ කියලා. නමුත් පස්සේ තමයි දැක්ක පාත්තල බලනකොට මේ උඩ කට්ටි ඉඳගෙන නූල් වලින් මෙහෙම කරනවා නේ රූපඩ. ඒගොල්ලම මේ කෑ ගහනවා. එතකොට තමයි මේක මේ යන්නේ. අන්නේ වගේ තමයි පින්නතුනි අපේ මේ ශරීරයේ පින්නතුනි හරියට රූපඩයක් වගේම තමයි. මේ මනස තමයි මේකේ සම්පූර්ණයෙන්ම බලධාරියා. එයා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ අවබෝධයෙන් එන්න පින්නතුනි එයා කෙනෙක්ගේ වරදක් අඩුපාඩුවක් ගුණයක් වෙනකොටම එයාගේ රූපයේ විනිවිද ඒ තැනැත්තාගේ නාමය දකිනවා. ඒ තැනැත්තාගේ හිත නිසයි මේක වෙන්නේ කියලා දකිනවා. වෙනද පුද්ගලයෙක් වරදක් ගන්නකොට පුද්ගලයාට ගහන්න යනවා, බලින්න යනවා. දැන් එයා කරන්නේ එයාගේ මේ ශරීර ක්‍රියාත්මක වීම උනේ මේ තැනැත්තාගේ මනසේ ස්වභාවය නිසා නේද කියලා එයාට මනස වෙනස් කරන්න පුළුවන් ඉදිරියට පුළුවන් නම් කරනවා. නැත්නම් එයා තමන්ගේ හිත හදාගෙන ඉන්නවා. මොකද මේ ශරීරයට දඬුවම් දීලා පුද්ගලෙ හික්මවන්න බෑ. හික්මවත් බොහොම ටික කාලෙයි. තෙන්නුතුනේ මෙන්න මේ වෙනස ටිකෙන් ටික යන් දකිනවා. කෙනෙක් දකිනකොටම ලස්සන කෙනෙක් දකිනකොටම දකින්නේ එයාගේ ලස්සන හිත. කෙනෙක්ගේ අඩුපාඩුවක් දකිනකොටම දකින්නේ එයාගේ මනසේ තියෙන අඩුපාඩුකම්. කෙනෙක් මහත් වූ දුකක් විඳිනව නම් දකින්නේ එයාගේ මේ මනසේ තියෙන අඩුපාඩුව නිසා. එයා ලෝකය ගැන දකින්න එයාට නිවැරදි ඥානයක් නැති නිසා, සම්මාදිටියක් නැති නිසායි මේ තැනැත්තා දුක් විඳින්නේ කියලා එයාගේ ශරීරයේ විනිවිද එයාගේ මනස දෙස බලන්න හුරු වෙනවා. එනිසා අපි මුලින්ම ලෝකයේ තේරුම් ගන්න කලින් අපි අප ගැනම තේරුම් ගන්නට ඕන. පින්නතුනි මේකේ ප්‍රධානතම අංගය තමයි සතිපට්ඨානේ කායනුපස්සනාව කියලා කියන්නේ. කය ආනුව සිහිය පිහිටුවා ගන්න එක ඒක ආකාර කිහිපකින් කරනවා. දැන් හුස්ම ගැනීම අනුව කරනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූප විදිහට කරනවා. ඒ වගේම තමන්ගේ ඉරියව් විදිහට කරනවා. තමන්ගේ වැඩ කටයුතු විදිහට කරනවා. ඒ වගේම දෙතිස් කුණපේ විදිහට බලනවා. ඒ වගේම මරණයට පස්සේ සිදුවන නවසීවතික විදිහට බලනවා. විවිධ ආකාරයට බලවල මේ ශරීරයේ වෙනස් වීම, මේ ශරීරයේ ඇතිවීමේ හේතුඵල සිද්ධාන්තය බලන්න හුරු වෙනවා. මේ ශරීරය කියලා අද අපට ලැබුණේ මේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට නේද කියලා දකිනවා. අතීත අවිද්‍යා සංඛාර දෙකෙන් මෞකසට බැසගත්තු විඥාණයට අනුව, ඒ විඥානයේ ස්වභාවය අනුව තමයි මවගත්තු ආහාර පානවලින් අප මේ පෝෂණය වුණේ. අපේ මේ ශරීරය කියලා කියන්නේ පිනතුනේ ආහාරවල ප්‍රොජෙක්ෂන් එකක්. අපි ගත්ත ආහාර පානවල යම් කිසිදේ විකාශයක් තමයි මේ අපේ ශරීරය කියලා කියන්නේ. ආහාර පාන නොගත්තනම් අපි කොයිතරම් ශක්තිමත් විඥානයකින් මවකුසට බැසගත්තත් අපට මේ වගේ ශරීරයක් ලැබෙන්නේ නැහැ. අනිත් පැත්ත පිනතුනේ අම්ම කොච්චර හොඳ පෝෂදායී ආහාර ගත්තත්, කොයිතරම් හොඳ විටමින් ගත්තත් මව කුසට බැසගත්තු විඥානය දුර්වල විඥානයක් වුණා නම්, කොයිතරම් ලෝකේ ඉහළම ආහාර පාන ගත්තත් අපේ ශරීරයෙන් මේ මට්ටමට වර්ධනය වෙන්නේ නැහැ. ඇතැමිට මව කුස තුලදීම මේ යන්නත් තිබුණා. අපි ඒ බැසගත්තු විඥානයේ ශක්තිමත් නූරණම්, ඒ විඥානයේ ශක්තිමත් සම නිසා පින්නතුනි අම්ම පෝෂදායී ආහාර වාක්‍යව නොගත්තත් අර අනිත් පැත්තෙන් ආවරණය වෙලෙනවා. ඇතැම් විට දිලිඳු ගෙදරක ඉපදුනත් බොහොම ශක්තිමත් විඥානයකින් ඉපදිච්ච කෙනෙක් ඉන්නවා නම්, ඒ තැනැත්තා සාමාන්‍ය මට්ටමේ ආහාර පාන ගත්තත් යා ලස්සනට වර්ධනය වෙලෙනවා යා. මොකද විඥානයේ ශක්තිමත් සම නිසා. හැබැයි ඒ විඥානයේ මවකුසට බැසගත්තු විඥානය දුර්වල විඥානයක් වුණා නම් මන්ද බුද්ධික වෙන්න, ඇස් දෙක අන්ධ වෙන විදිහේ කර්ම ශක්තියුතු විඥානයක් නම්ම කුසල බැසගත්තේ. ඇතැමිට අම්මා වෛද්‍යවරියක් වුණත්, අම්මා විශේෂඥ වෛද්‍යවරියක් වුණත්, අම්මා මහාචාර්යවරියක් වුණත් අම්මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අනිත් පැත්ත තමයි පින්නතුනි සමහර අය ඉන්නවා කර්ම ශක්තියක් තියෙනවා, දුර්වල කර්ම ශක්තියක්. හැබැයි ඒ දුර්වල කර්ම ශක්තිය හුඟක් කල් යන කර්මයක් නෙවෙයි ආය. ඇතැම් විට ශරීර දුර්වලතාවයක් හෝ වේවා, මොහොනේ විකෘතියක් හෝ වේවා වෙන්න විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ බලපෑම තියෙනවා. හැබැයි එයා ඒ කර්මය හුඟක් සතර ගෙවලා අන්තිම මොහොතේ පොඩ්ඩක් පිනින විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ඇයි මොකද වෙන්නේ? ඒ ඇටස් ඇතැම් විට යාගෙන පින නිසා හොඳ මෞකසක ඉපදෙන, හොඳ ධනවත් මෞක කෙනෙක් ඉපදෙන්නේ. ඇතැම් විට හොඳ රටක ඉපදෙන්නේ. ඇතැම් විට ඉපදෙනකොට මූණ විකෘති. නමුත් එයාට සර්ජරි එකක් කරන්න පුළුවන්. අමරණාතට සල්ලි තියෙනවා, ඉන්න රට හොඳයි. එයා කරනවා. එතකොට සමහර අය ප්‍රශ්න කරනවා, ඇයි මේ කර්මෙන් මෙහෙම ආවනම් එක්කෙනෙක් දිගටම ඉන්නෝ, අනිත් කෙනාට මේක ටික කලකට විතරක් සීමා වුණේ කියලා සමහර අය කර්මයට අභියෝග කරනවා. කර්මයට අභියෝග කරන දෙයක් නෑ පිනතුනි. එයාගේ කර්ම ශක්තිය අනුව මෙයාට දිගට වේදනාව දෙන්න තිබුණ කෙනෙක් නෙවෙයි. පොඩි කාලයක් තිබුණේ. ඒ නිසා යා අනිත් පහසු බණ්ඩිකෙන් යා සම්පූර්ණ මනිත් පැති ජයග්‍රහණය කළා. අනිත් පැත්ත තමයි පිනතුනි. සමහර අයගේ පොඩි අඩුපාඩුකමක් තිබුණට කර්මය අනිත් පැත්ත හුවාක් සාර්ථකයි ඩාගේ. ඇතැම්මිට කතා කරන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම්මිට ඇස් දෙක අඳ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම්මිට අත් දෙකම නැති කෙනෙක් වෙන්න පුළුවන් උපදින්න. නමුත් යා මනස යාගේ බුද්ධිය හොඳයි. බුද්ධිය අනිත් පැත්තෙන් යට දිනු කර ගන්න පුළුවන්. ඇතැම්මිට කතා කරන්න බැරි මහාචාර්යවරු ඉන්නවා. අත් දෙක නැති මහාචාර්යවරු ඉන්නවා. සමහර අය රෝද පුරි අවුරුදු 40ක් විතර ඉන්න මහාචාර්යවරු ඉන්නවා. විද්‍යාඥයෝ ඉන්නවා. ස්ටීවන් හොකින් වැනියයි. විශාල අනාවරණයක් කරනවා. විශ්වයම ගහියසන එක නේ කට්ටිය. අතපයක්වත් හොල්ලන්න බෑ යාළු. නමුත් පිනුතුනි බුදුදහමේ අගේ කොටස සලකන්නේ ප්‍රධාන ඉන්ද්‍රිය දෙකක් සලකනවා. එකක් තමයි කන හොඳට ඇසීමේ ශක්තිය. අනිත් එක බුද්ධිය. ඇත්තමිට ඇස් දෙක නොපෙනේ කියද්දී ශරීරය හුඟක් දුර්වල වුණත් අත්පා නැති වුණත් හොඳට කන හෙනවනවා. හොඳ බුද්ධියක් තියෙනවනම් එයා යන්නේ සියලුම අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්. එයාට අධ්‍යාපනය මුලත් වාසි කියලා යන්න පුළුවන්. විශේෂයෙන් ධර්මයෙන් ප්‍රතිඵල ගනිද්දී කන්දේ ඇසීම හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. එනිසා පිනතුනි අපි මේ සඳහන් කළේ මව කුසට බැසගත්තු විඥානය නිසා ඒ විඥානයේ ටිකෙන් ටික වර්ධනය වීමක් ඇටියේ නාම රූප හැදුණා. ඒක තවදුරටත් වර්ධනය වීමක් ඇටියට ආයතන ටික හැදුණා. ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වර්ධනය වුණා. ඒ වර්ධනය වීමේ ප්‍රතිඵලයක් විදියට ඒකට බාහිර අරමුණු ඇවිල්ලා ස්පර්ශ ඇති වුණා. ස්පර්ශ නිසා වේදනා ඇති වුණා. මෙන්න මේ ටික තමයි අපේ ලෝකය. හැබැයි මේ වේදනාවේ හට ගැනීම නිරුද්ධ වීම නොදැක්කොත් මොකද වෙන්නේ? තෘෂ්ණාව හටගත්තා. ඊට පස්සේ උපාදාන භවයේ නැවත ජාතියකට යනවා. එනිසා ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් අපට ලැබෙන අනුශාසනාව තමයි මොකද්ද? මෙන්න මේ ක්‍රමය, මෙන්න මේ දුක සහ මේ සසර සත්‍යය ඇතිවන හැටි ගැන අපට දේශනා කරනවා. එනිසා උපතින් අපට අවශ්‍ය තිබුණත්, උපතින් අපි අවිද්‍යා සංස්කාර සහිතව මේ ලෝකෙ ඉපදුණත්, අපි මරණයට පත් වෙනකම් අවිද්‍යාවෙන් සංස්කාර කරන ඕන කියලා සිද්ධාන්තයක් නැහැ. අපට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කියන මෙන්න මේ කරුණු දෙක හරියට අපට ජීවිතයෙන් ලැබුණොත්, මොන කාරණා දෙකද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා සද්ධර්ම ශ්‍රවණය තමයි ලැබෙන්නේ. එකාතකින් තමන් අතීතයේ කරපු කින්දහම් වල අනිසංශය තමන්ට තියෙනට ඕන. අනිත් අතින් මේ ජීවිතයේ තමන්ගේ ළඟ කලණ දහම්, ගුණ දහම් තියෙනට ඕන. එහෙම නැතුනොත් තමන්ට මේ ටික ලැබුණත් හඳුනා ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒ කලණ දහම් වල ප්‍රධානම දෙයක් තමයි කලගුණ සැලකීම, ප්‍රතිවේදීත්වය කියන කාරණය. ඒක තමන්ගේ ජීවිතේ පුරාම තියෙන කර්මයට තමන්ගේ මේ ගුණ දහම් වර්ධනය කරගන්න පුළුවන්. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. අනිත් දේ තමයි තමන්ගේ ළඟ තියෙන ලෝභය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ලෝභය අඩු වෙන්නේ කියන්නේ මේ හාමුදුරන්ටම දාන දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අඩු ගානේ තමන්ගේ ගෙදර ඉන්න මව්දෙමාපියන් සලකන්න. ගෙදර වැඩට කෙනෙක් එනවා නම්, ඉන්නවා නම් ඒ අයට හොඳට සලකන්න. එතනින් පටන් ගන්න. තමන්ගේ ගෙදර ස්වාමි භාර්යාවන් ඉන්නවා නම් හොඳට සලකන්න. එතනින් පරිත්‍යාග සීල තිහුරු වෙන්න. තමන් නිතරම කෙනෙක් වෙනුවෙන් දයක් දෙන්නට දෑත සූදානමින් ඉන්න. අපි කියනවා ඒකට ධර්මයේ කියනවා අද්දක සෝදගෙන ඉන්න කියලා. අද්දක නම් අපි නිතරම සෝදන් තමයි ඉන්නේ නේද? නමුත් දෑත සෝදන් ඉන්න කියලා කියන්නේ යමක් දෙන්න සූදානමින් ඉන්න කෙනෙකුට. ඒ තමන් කෙනෙකුට දෑතින් දයක් දෙනවා කියලා කියන්නේ ඊට වඩා දෙයක් තමන්ගේ දේශවන් වලින් තමන්ගේ ජීවිතේට ලැබෙනවා. ඒ තමන්ට ධර්මය ලැබෙනවා. ඒ නිසා හොඳ ධර්මය ලැබෙන නම් පින්නතුනි තමන්ගේ ළඟ කලන දහම්, ගුණ දහම් තියෙනට ඕන. තමන් කළ ගුණ සැලකෙන කෙනෙක් වෙන්නට ඕන. තමන් දන්ගෙන පරිත්‍යාගශීලීත්වය අත්හැරීම හුරු පුරුදු කරන කෙනෙක් වෙන්නට ඕන. අඩුම ගානේ කාලය හරි කැප කරන්න සූදානම් වෙන්න ඕන. දැන් මේ වෙනතුනේ කාලය කැප කළා තියෙන්නේ බොහොම දුර පැහැරෙන්නද මේ ඇවිල්ලා ඉන්නේ. ඒකත් පරිත්‍යාගයක්. ඒක තමයි කරන්න අමාරුම පරිත්‍යාගය. එනිසා ඔබ හැම දිනෙකම ධර්මයට යන්න පුළුවන් අය. ඔබ හැම දිනෙකම සතර හිත දිනු කරන ආපු අය. ඔබ ළඟ කාගෙවත් අවිජ්ජා කියලා කියන දුර්ගුණය නැහැ. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. ඈ ග්‍රීඩ් කියන එක. ඒ දැඩි ලෝභය තියෙනවා නම් ඔබට මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම ඉන්න බෑ. ඒ දැඩි ලෝභය ඔබ ඉක්මවපු අය හැම කෙනෙක්ම. ඒ වගේම පරිත්‍යාගශීලීත්වයේ හැකිතාක් ජීවිතේ හුරු වෙන්න ඒ තරමට පිනතුනේ ලෝකේ හොඳම දහම් තමට ලැබෙනවා. ලෝකේ හොඳම කල්යාණ මිත්‍රයන් තමට මුණ ගැහෙනවා. මෙන්න මේ තමන්ගේ ළඟ තියෙන යහපත් ගුණ දහම් එක. එනිසා අපි සඳහන් කළා අපේ ජීවිතයේ අද ගත කරන ජීවිතයට හේතුව තමයි අතීතයේ තිබිච්ච අවිද්‍යා සහ සංඛාර දෙක. ඒකට කියනවා අතීත හේතු කියලා. ඒ අතීත හේතුවෙන් තමයි අද අපි මේ ජීවත් වෙන්නේ. අපි මුලින්ම සඳහන් කළා අවිද්‍යා සංඛාර අතීතයේ තිබුණට අවිද්‍යාව දැඩි අවිද්‍යාවක් නෙවෙයි අපි ළඟ තිබුණේ. අපි කර්මඵල විශ්වාස කරන අපි බුද්ධිය අපි ළඟ තිබුණා. ඒ වගේම හොඳ කර්ම ශක්තියෙන් කරපු පුණ්‍යාවි සංඛාර අපි ළඟ තිබුණා. ඒ නිසා තමයි හොඳ මෞද්‍යමෝපියන් ලැබිලා හොඳ වාසනාවන්ත උපතක් ලැබිලා සද්ධර්ම මේ ඔක්කොම ලැබුණේ අර තියෙන වාසිය නිසා. හැබැයි පින්නතුනේ ඒ අතීතින් ලබාගත්තු වාසිය සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන තරම් ඒක ශක්තිමත් නැහැ. ඒ ලබාගත්තු ටික උපයෝගී කරගෙන වර්තමානයේ ඒ අතීතේ පිනෙන් ලැබෙන මෙන්න මේ වර්තමාන සද්ධර්මය තුලින් අද ඔබට ලැබෙන මේ ශ්‍රී සද්ධර්මය තුලින් අපේ ජීවිතයේ දුක හඳුනාගෙන අනාගතයේ භවයට යන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. පින්නතුනේ එකපාරම අපි ඇතැමිට සතරෙන් ඉක්මන කැමති නැහැ නේද? තව ටික දුරක් හරියන්න කැමති ඉන්නේ දරුවෝ ටිකත් එක්කනේ. කාන්නේ පින්නතුනේ. අඩුම ගානේ එක සහතිකයක් අපි ගන්නට ඕන. මොකද එක සහතිකේ අපායටපත් නොවන විදියෙහි ස්ථිර සහතිකයක් අපි ජීවිතේ මේ ජීවිත තුල අපි ගන්නට ඕන. එහෙම නොගත්තොත් පිනතුනේ අපි ලබ කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබලා තිබුණත් අපිට කොයිතරම් ධනයක් තිබුණත් අපේ දරුවෝ කොයිතරම් ඉගෙනගෙන තිබුණත් ඒ කිසිම දෙයකින් නියම ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සද්ධර්මයෙන් අපි ලබන ප්‍රධානතම ඉලක්කය වෙන්නට ඕන සතර ආත්ම භව හතක් කියන්නේ කමන්නේ නැතව. දරුවෝ ටිකත් එකම තව දුරක් යන්න ඕන නම් යන්න බ්‍රහ්ම ලෝකෙට උනත් යන කට්ටියත් එක. බ්‍රහ්ම ලෝකේ කල්පගානක් ඉන්න පුළුවන් ආත්ම හතක් උනත් ඉන්න පුළුවන්. හැබැයි පින්වතුනි බුදුදහමෙන් කියන්නේ මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන විදියෙහි මානසිකත්වයෙන් මිදෙන්න. ඒ මානසිකත්වයෙන් මිදෙන්නම් පින්වතුනි ඔබ අප හැම දෙනාම වීරියෙන් සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා උත්සාහවන්ත වෙන්නට ඕන. සක්කාය කියන්නේ අපේ මේ ශරීරය තුළ පුද්ගලයෙක් සත්‍යයක් ඉන්නවා කියන දැඩි මතයක් අපි ළඟ තියෙනවා. මෙන්න මේ නිසා තමයි අපි නැවත භවයට යන්නේ සහ විශේෂයෙන් අපාගත වෙන්න හේතු වෙන්නේ. එනිසා මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන වැරදි ආකල්පයේ ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන් නම් අපේ අතින් කාමරාගිය දේශය ආදී අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් වෙනතුනේ එයා දුගතිගාමී වෙන්න එයාට හේතු වෙන්නේ නැහැ. එයා කාරණා හයක් ජීවිතේ කිසිදාක කරන්නේ නැහැ එයා. මොනවද ඒ හය? එයා ආනන්තරය කර්ම පහ එයා කරන්නේ නැහැ. ඈ බුදුහාමුදුරු කෙනෙකුගේ ලේසලවීම, රහතන් වහන්සේ කෙනෙක් මරණයට පත් වෙන විදිය කටයුතු කිරීම, මව්පියන් මැරීම, ඒ වගේම සංඝ බේදය, නියත මිත්‍යා දෘෂ්ටිය කියන මෙන්න මේ කරුණු හය එයාගේ ජීවිතය තුළ කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, එයා අපාගතවන විදියට හිත පිරිහවා ගන්නෙ නැහැ, හිත දුර්වල කරගන්නේ නැහැ. යා විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. යා ධර්මවල පෝෂණය කරන වෙන්න පුළුවන්. යා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. යා මොනවා කළත් යා සම්මා දිට්ඨිය මත පිහිටලා යා සුගතිය රැකගෙන තමයි කරන්නේ. පින්නතුනි වෙන කිසිම දෙයකින් අපිට මේ රැකවරණය ලැබෙන්නේ නැහැ. ඈ කොයිතරම් ධනෙ තිබුණත් කොයිතරම් ඉන්ෂුරන්ස් එකක් දාලා තිබුණත් මේ රැකවරණය තමයි ලැබෙන්නේ. එනිසා මේ රැකවරණේ ලැබෙන්නේ සද්ධර්මයෙන් විතරයි. එනිසා දැන් අපි තියෙන ඉන්ෂුරන්ස් එක අපි හිතන ඕන දෙයක් වුණාට බයක් නැහැ ඉන්ෂුරන්ස් එක තියෙගල නේද? නමුත් වෙන තුනේ ජීවිතේට හානියක් වුණොත් ඉතින් ඉන්ෂුරන්ස් එක ලැබෙන්නේ අපිට නෙවෙයි අනිත් පැයට. එනිසා අපේ ජීවිතයේ හැබැයි ඉන්ෂුරන්ස් එක අපටමයි ලැබෙන්නේ. ඒක පින්නතුනි මෙලොවට විතරක් තියෙන ආරක්ෂණයක් රක්ෂණයක් නෙවෙයි. ඒක මුළු සසරටම තියෙන ආරක්ෂණයක්. එනිසා අන්න ඒ සඳහා තමයි අපි උනන්දු වෙන්නට ඕන. අන්න ඒ ගමන් මගේදී පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ දුකෙහි හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳව අවබෝධය ටිකෙන් ටික අපේ ජීවිතය තුළ අපි දිනු කර ගන්නට ඕන. කොහොමද දිනු කරන්නේ පින්නතුනි? අර මුලින්ම සඳහන් කරපු ආකාරයට අපට යමක් පිළිබඳව දුකක් හට ගන්නව නම්, හිතේ ක්ලේශයක් හට ගන්නව නම්, රාගයක්, ద్వේෂයක් හට ගන්නව නම් හටගන්නේ ඇයි අපට? හටගන්නේ අපි ඇසෙන් දැකපු රූපයක්, කනෙන් අහපු ශබ්දයක්, නාසයෙන් ගත්තු ගඳ සුවඳක්, දිවෙන් ගත්තු රසයක්, ශරීරයෙන් ලැබපු පහසක්, මෙන්න මේ ඉන්ද්‍රියයන්ෙන් ගත්තු අරමුණු ගත්තට පස්සේ ඒ අත්දැකීම නැවත නැවතත් එක දිගටම අඛණ්ඩව තියෙනවායි කියන හැඟීම. මේක තමයි පින්නතුනි දුකට හේතුව. මේක තමයි සසරට යන හේතුව. මේකට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඒ නිසා යමක් සිහි කරනකොටම තමන්ට වර්තමානයේ ඉඳගෙන ඒ අතීතය සිහි කරන්න පුළුවන් නම් අපට ටිකෙන් ටික මෙන්න මේ අපේ හිතේ තියෙන දුර්වලතාවය අඩු කරගන්න පුළුවන්. මේකට එකාතකින් පින්නතුනේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අපි මේකේ උපදෙස් ලබා ගන්නට ඕන, උපකාරය ලබා ගන්නට ඕන. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ අහලා ගිහිල්ලා සාමාන්‍ය විදියටම වැඩටික් කරනවා. ඒක හරියට අර හරකෙක් ගෙනල්ලා කැලේ ඉන්න කුළු හරකෙක් ගෙනල්ලා දවසට ටික වේලාවක් බැඳලා තියලා ආයෙ කැලේට යවනවා. අවුරුදු 100ක් යවුවත් වෙනසක් වෙනවද? අවුරුදු 100ක් ගියත් එයාගේ ජීවිතේ වෙනසක් නැහැ. මොකද එයා ඉන්න ටික වෙලා හිටියට ආයෙ වැඩිපුර වෙලා කිනේ අරත් එක්ක. පින්නතුනි ඒ නිසා අපට අර ධර්මඥානය වගේ අර හරක බැඳලා ඉන්න සුළු මොහොත වගේ පින්නතුනි ධර්මඥානය අහන වෙලාවේ විතරක් අපි මේ මේකට හරියන්නේ නැහැ. ඒ වෙලාවේ තමයි කුසලයක් වෙනවා. නමුත් ජීවිතයට අවශෝෂණය වෙන්න නම් මේ සිතවිල්ල දිගින් දිගටම අපි හිතනට ඕන, හිතනක ස්ථාවර කරගන්න නම් සමත භාවනාවකින් හිත වර්තමානයේ රඳවා ගන්න දක්ෂ වෙන්නට ඕන. බුදුදහමේ හැටියට භාවනා ක්‍රම දෙකක් තියෙනවා, සමත භාවනාව, විපස්සනා භාවනාව කියලා. එතකොට සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? ඔව්, සම්මා සතිය දිනු කරනවා, මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව දිනු කරනවා. මොකද්ද සතිමත් බව දිනු කරනවායි කියලා කියන්නේ? වර්තමාන මොහොතේ කරන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නට උරු කරනවා. දැන් වාඩි වෙලා ඉන්නවනම් වාඩි වෙලෙන ඉරියව්ව ගැන කොයි විදිහට වාඩි වෙලා හිටියත් කමන්නේ, ඔළුවෙන් හිටියෙන් හිටගෙන හිටියත් කමන්නේ, ඉන්නේ මොන ඉරියව්වෙන්ද කියලා තමයි දැනුවත් වෙන්න. ඒ වගේම ඇඳලා කියලා ඉන්නවනම් ඇඟේ තියෙන ඇඳුම් ටික ගැන හරි සැලකිල්ලෙන් ඉන්න. පර්ස් එකේ කොයි පර්ස් එකෙන් යතුරු තියෙන්නේ, කොයි පර්ස් එකේද ෆෝන් එක තියෙන්නේ, ඈ ඒ ටික ගැන හරි සැලකිල්ලෙන් ඉන්න. ටිකෙන් ටික සිහිය දිනු කරන්න හුරු වෙන්න. පින්නතුනි වර්තමාන මොහොතෙහි මේ කරන දේ, මේ කරන ක්‍රියාවලිය සම්පූර්ණ අවධානයෙන් කරන්න හුරු වෙන්න. දැන් අපි සක්මන් භාවනාව කියලා කරනවනේ. සක්මන් භාවනාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඇවිදිනකොට ඇවිදින බව සිහිය හැවිදින එක. එතකොට අපේ සක්මන් භාවනා කරන වෙලාවේ වෙනත් දෙයක් ගැන හිත හිත ඉන්නවනම් සක්ම භාවනාව දෙන්නේ ඇවිදින භාවනාව. ඇවිදින එක කරනවා නම් සක්මන් භාවනාව නෙවෙයි. එතකොට ඔබ වාඩි වෙලා ඉන්නකොට සිහියෙන් නා වාඩි වෙලා ඉන්නේ. ඒ වෙලාවේ ඔබ භාවනාවක් වෙයි. මේ බණ අහනකොට සම්පූර්ණව අවධානයෙන් බණ අහන්නේ ඒක භාවනාවක්. අත් දෙක තියන් ඉන්න ආකාරය ගැන හොඳට සිහියෙන් නම් ඉන්නේ භාවනාවක්. ගෙදර කැමරේක උයනකොට සිහියෙන් නම් කරන්නේ ඒක භාවනාවක්. හැබැයි කැමරේක උයද්දී ලෝකෙම දේවල් හිත හිත කරනවා නම් එතන භාවනාවක් නෑ. ඔබ වාහනේ පදවද්දී සම්පූර්ණ අවධානයෙන් තමන් මේ වාහනේ පදවන කෙනෙක් කියන එක ගැන අවධානයෙන් වාහනේ පදවනවා නම් ඔබ යන්න හිතාගෙන ඉන්න ගමනටත් ළඟා වෙනවා, නිවනටත් ටිකෙන්ටික ඔබ ළඟා වෙමින් වාහනේ යන්නේ. කුමන හෝ ක්‍රියාවක් කරනවා නම් පිනතුනේ ඒ කරන දේ සිහියෙන් තමන් කරන්න හුරු වුණොතින් ඒ සිහිය සම්මා දිට්ඨියත් එක්ක යන සිහියක් නම්. මොකද මිච්ඡා සතියකුත් තියෙනවා ඈ, මිච්ඡා සමාධියකුත් තියෙනවා. දැන් සතියක් උනත් කුරුල්ලෙක් අල්ලනකොට හරි ගොදුරක් ඇහ ගන්නකොට ටිකක් වෙලා හොඳට එකඟ වෙන්න හොඳට ඉලක්කෙන්. හැබැයි ඒක බුදුදහමේ කියන සතිය නෙවෙයි. ඒක සමාධියනේ, ඒක මිච්ඡා සතිය, ඒක මිච්ඡා සමාධිය. අපි කරන දේවල් දැන් කෙනෙකුට හානියක් කරන්න හොඳට සිහියෙන් සැලසුම් කරන්න පුළුවන්. ඒක සම්මා සතියක් වෙන්නේ නැහැ. සම්මා සතියක් වෙන්නේ සම්මා දිට්ඨියත් එක්ක යන සිහියක් වෙන්නට ඕන. අකුසලයේ දුරු කරන්න කුසල් වඩන මානසිකත්වයේ ඉඳගෙන තමන් සිහියෙන් හිටියොත් තමන් හැම මොහොතකම ඉන්නේ වර්තමාන මොහොතේ. පින්නතුනි ජීවිතයේ සතුට තියෙන්නේ කොතනද? ජීවිතයේ සතුට තියෙන්නේ වර්තමාන මොහොතේ. එනසා ජීවිතේ වැඩිපුර සතුටෙන් ඉන්න කැමති නම් මොකද කරන්න ඕන? වැඩිපුර සම්මා සතිය දිනු කරන්න, වැඩිපුර වර්තමාන මොහොතේ හිත තියන්න, ටිකෙන් ටික දක්ෂ වෙන්න, ඒ කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මේක තමයි තමන්ගේ සතුට ලැබීමේ ක්‍රමය. යම් වැඩක් කරනකොට ඒ වැඩේ ගැන සම්පූර්ණ අවධානයෙන් කරන්න. ඒ වගේම හිතන්නේ පාස් සතුට තියෙන වැඩේ කළා ඉවරවට පස්සේ කියලා. බොහෝ විට අපි වැඩ කරන්නේ හරි කලබලෙන්නේ. ඇයි කලබලෙන් කරන්නේ අපි? අපි හිතන්නේ සතුට තියෙන මේ වැඩේ ඉවරවට පස්සේ කියලා නේ. ඒකනේ කලබලෙන් කරන්නේ අපි. ඇතැම්මිට ප්‍රමාද වෙච්ච නිසා වැඩේ කලබලෙන් කරන වෙලාවල් තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඇතැම්මිට අපිට වැඩේ කරන්න හරි ඉක්මන් කළා එක දැන හිටින්න නේද? නමුත් වෙනතුනේ වැඩේ කරන ගමන් සිහියෙන් කරනවා නම් ඒ වැඩේ කරද්දිම තමයි යාට සතුට තියෙන්නේ. වැඩේ කළේ වුණාට පස්සේ නෙවෙයි. යම් වැඩක් කරලා ඉවර වෙලයි සතුට තියෙන්නේ කියලා හිතුවොත් අපට එහෙම දවසක් එනවද? ඔව්, දැන් හිතනවා නම් දැන් මේ බණහලා ගියාට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතනවා හෙට වැඩට ගියානේ කියලා. වැඩට ගියාට පස්සේ හිතනවා ගිහිල්ලා ආවට පස්සේ කියලා. ආවට පස්සේ හිතනවා හෙට උදේ වැඩට ගියාට පස්සේ කියලා. පින්නතුනේ සතුට එනවද? ඔව්, වයසට ගිහිල්ලා හැරමිටියට ඇවිල්ලා ලෙඩ යනට වැටෙනකම් සතුටක් නෑ අපට. ඒ නිසා දරුවෝ ටික කුඩා කාලේ නම් කුඩා කාලේ සතුට වෙන්න. දරුවෝ ටික කොලෙජ් යන කාලේ නම් ඒ කාලේ සතුට වෙන්න. දරුවෝ ටික විශ්වවිද්‍යාලේ යන කාලේ නම් ඒ කාලේ සතුට වෙන්න. දරුවෝ රැකියාව කරන නම් ඒ කාලේ සතුට වෙන්න. හැම මොහොතෙම තමන් මේ දැනට ඉන්න ටිකෙන් සතුට වෙන්න. ඒක තමයි වෙනතුනි සැබෑ සතුට කියලා කියන්නේ. හිතන්න එපා මේ දැන් කරන වැඩ දෙක කළේ ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. නැත්තම් හිතන්න එපා දැන් මම සල්ලි ටිකක් එකතු කරනවා, 1000ක් වමාරි එකතු කර ගන්නවා, දැන් 99ක් තියෙනවා, 999ක්, ඊට පස්සේ නැත්තම් ලක්ෂයක්, 1000 නේද මේ පිනතුනේ අපි මොකද ලක්ෂය කියලා. 1000 කියනකොට හිනා යනවානේ. ඇතැම් විට ඔය ලක්ෂය කියලා කියමු දැන් 99000, ඉතින් ඊළඟ 1000 තිබුණාට පස්සේ ඒක හිතන්න. නමුත් පිනතුනේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා ලක්ෂේ වුණාට පස්සේ ඉතුරු වෙන්නේ ඊට පස්සේ තමයි තව පහක් කොහොමාරි හදා ගන්න ඕනේ කියලා. සිනතනි ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කවදාවත් අපට අපේ පිරෙන්නේ නැහැ. මහමෝදර දාන ජලය වගේ තමයි. මේ හිතට කොයිතරම් ලැබුණත් මුළු ලෝකෙම Tamanට ඔබට අයිති කියලා ලිපියකින් ඔප්පුවකින් ලියලා දුන්නත් හිතනවාද අපි ආසයි වෙරේ කියලා. ඒත් මදි පිනතනි. තවත් මොනවා හරි ඕන කරනවා අපට. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා සතුට කියලා කියන්නේ පින්නතුනේ මේ දැනට තියෙන ටිකෙන් සතුට වෙන්න. දැනට තියෙන වර්තමාන මොහොතේ හිත නිතරම අතීත අරමුණු වලට ගිහිල්ලා අනාගත අරමුණු වලට ගිහිල්ලා අතීත අරමුණු දෙකේ පළපදියම් වෙලා නම් හිත තියෙන්නේ. වෙන දින අපි කෙලෙස් එක ඉන්නේ. අපේ හිතේ සතුට නැහැ. ඒකෙන් කියන්නේ අතීතය අනාගතය අමතක කරන්න කියලා. අතීතය සිහි කරන්න, සිහි කරන කොටම තමයි දක්ෂ වෙන්න. දැන් මේ වර්තමානයේ ඉඳගෙනයි අතීතය සිහි කරන්න කියලා. දැන් අපිට විදුලි පන්දමක් එළියක් ඈතට දාන්න පුළුවන් නේ? ඈතට දාන්නකොට අපි ටෝච් එකකින් ගහන්නේ. ටෝච් එක අතේ තියන් තමයි අල්ලන්නේ ඕන දිහාවකට. අන්න ඒ වගේ තමන්ගේ අතේ තියෙන ටෝච් එක වගේ විදුලි පන්දම වගේ තමයි සම්මා සතිය. සතියෙන් ඉඳගෙන අතීතය බලන, අනාගතය බලන, ඕන තරම් බලන්න. කෙනෙක් දැක ගමම අනාගතයත් බලන්න. කෙනෙක් දැක ගමම එයාගේ අතීතයත් බලන්න. ටෝච් එක ගහලා බලන්නේ කෙනෙක්ගේ අතීතයට. කොහෙද අතීතය? මවගසේ මුලින්ම පිළිසඳ ගත් හැටි බලන්න, චෝටි අර නොපෙනෙන එකට බලන්න ටෝච් එක ගහලා. අනිත් පැත්තේ මේ පැත්තේ ටෝච් එක ගහලා බලන්න. මරණයට පත් වෙලා ජීවිතේ ශරීරය ටිකෙන් ටික කුඩා වෙලා ගිහිල්ලා වැලියට කාන් ගන්න වෙලා දූවිලි වෙන හැටි මේ පැත්තෙන් ටෝච් එක ගහලා බලන්න දකින්කොටම. ඕන තරම් අතීතයට බලන්න. දැන් මේ අතීතය විතරක් නෙවෙයි ඕන නම් හිත දිනු කරොතින් අනිත් පැත්තේ මුලට කල්ප ගාන කදීයට මේ ටෝච් එක ගන්න පුළුවන්. හැබැයි තමන් වර්තමාන ඉඳගෙන කරන්නේ. තමන් වර්තමාන ඉඳගෙන කරනකොට තමන්ගේ හිතේ රාගය ද්වේෂය නැහැ. තමන්ට ලොකු හානියක් සැතරෙදි කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ අතීතයේ ආත්මව ගැන බලනකොට කියන්න පුළුවන් ඇතැමට මෙයා මගේ මීට ආත්මව ගානකට කලින් මාව මරපු කෙනෙක් කියලා දකින්න පුළුවන්. හැබැයි දන්නවා එදා ඒ අතීත සංඥා ටික නිරුද්ධ වෙලා එතනම ඉවරයි. දැන් මේ අලුතෙන් දකින්න විදිහට දකින්නවා. එයා අර තමගේ ජීවිත අතීතයේ මරපු එක දැක්කට එයාට ද්වේෂයක් හටගන්නේ නැහැ. එයා සම්මත් සතියෙන් ඉන්නේ. එයා අනිත්‍යතාවය බලමින් ඉන්නේ. ඒ අනිත්‍යතාවය බලමින් ඉන්න නිසා එයාට රාග ද්වේෂ නැහැ. එයා අවිද්‍යාව මේ මට්ටමට දුර වෙලා ඉන්නේ. ඒ නිසා පින්නතුනේ මේ තමන්ගේ හිතේ එන්නෙන්නම ඉතුරු වෙන ගතිය යමක් බැලුවට පස්සේ ඒක තියෙන දෙයක් හැටියට අල්ල ගන්න ගතිය ටිකෙන් ටික අඩු වීම තමයි තමන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ. යම් කිසි කෙනෙන් දකිනකොටම යමක් මතක් වෙනකොටම අතීතයේ ඒ කෙනාගේ හොඳක් හරි නරකක් හරි මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොටම දැස්ස වෙන්න. දැන් මේ දකින්නේ අතීතයේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි. තමන්ගේම මනස මේ මොහොතේ තමන් දකිනවා කියලා දකින්න. එතකොට ඒක සිහි කරන්න පුළුවන්. තමන්ගේ හිතට කෙලෙස් නැහැ. ඒ නිසා මෙන්න මේක ඇති කරන පළවෙනි පියවර තමයි සම්මා සතිය දිනු කිරීම, සමතේ දිනු කිරීම. ඒ සඳහා පින්තුනේ මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව ආදී භාවනාවක් ටිකෙන් ටික දිනු කරන්න. සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා වර්තමාන මොහොතේ හිත තියාගෙන ටිකෙන් ටික හිත දිනු කරන්න. ඒ වගේම සමන්තරණ ක්‍රියාවක් කියනවනේ උපරිම සිහියෙන් කරන්න. වන්දනාමාන කරනවා නම් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරන හොඳ ලස්සන උපමාවක්. තමන් සතිය දිනු කරන කෙනෙක්ද කියලා බලන්න පුළුවන් ක්‍රමයක්. මොකද්ද? ඔය ඉතිපිසෝ ගාථාව කියනකොට තමන් බලන සිහියෙන් ඉතිපිසෝ ගාථාව පටන් අරන් අවසාන වෙනකම්ම තමන්ට සිහියෙන් කියන්න පුළුවන්ද කියලා. ඒ කාරණාවල අර්ථය සිහි කරමින් බුදුහාඳුර හොඳට මවාගෙන ඉතිපිසෝ ඒ භගවත් බුදුහාඳුර අරහම් සියලු කෙලෙස් දුරු කරපු කෙනේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ විසින්ම සම්බුද්ධත්වයට පත් වුණා. විඥාචරණ සම්පන්නෝ උන්වහන්සේ ළඟ ඥානය තිබුණා. ඒ ඥානෙට ගැළපෙන හැසිරීමක් තිබුණා. උන්වහන්සේගේ ගමන සාන්තයි සුගතයි. උන්වහන්සේ තුන් ලෝකේ දැනගත් ලෝකවිදු අනුත්තරෝ කුරිස්සම සාරති ලෝකේ සැණ පරිස පුද්ගලයන් ගමනය කළා. සත්තාදේව මනුස්සානන් දේව මිනිසුන්ට ශාස්ත්‍රවලයා උන්වහන්සේ බුද්ධයි ලෝකෙට ධර්ම දේශනා කළ අවබෝධය සඳහා භගවා උන්වහන්සේ භාග්‍ය සම්පන්න කෙනෙක්. මේ ගුණ නමය පින්නතුනේ ඉතිපිසෝ ගාථාව කියද්දී හිත වෙන අරමුණකට නොගිහිල්ලා මේ තුලම කාටද දිගටම තියාගන්න පුළුවන්? කවුද දැස්ස? තියෙනුනේ මෙන්න Taman දක්ෂ කෙනෙක්ද බලන එක ක්‍රමය. ඒක එක පිටක් නෙවෙයි අඩු ගානේ පස් වතාවක් දහවතාවක් ටික ටික වාර ගාන කියන හුරු වෙන සිහියේ. ඒ කරන වාරයේදී හිත කොහෙර ගියොතින් ආයෙ මුලට එන්න ආයෙ මුලින්නම් කරන්න. ඔන්න සම්මා සතිය දිනු කරන ක්‍රමය. ඒ වගේම පින්නොත්නි මේක වාඩි වෙලා කරනා වගේම අපිට gedara කැමති වෙනකොට අරහන් ගුණයක් ආදීක ගුණයක් සිහි කරමින් අපිට කරන්න පුළුවන්. නැත්නම් උයනකොට උයන දේ ගැනම සිහියෙන් කරන්න පුළුවන්. නැත්නම් වාහනයක් පදවනකොට මම මේ ප්‍රීවේක ඉඳන් අනිත් ප්‍රීවේකට යනකම් බුදුගුණ භාවනා කරන්නේ. එතන ඉඳන් අනිත් එක මරණ අනුසුතිය කරන්නේ. ඊළඟ ටික මෛත්‍රී භාවනා කරන්නේ. ඊළඟ ටික ආනාපාන සතිය කරන්නේ. ඊළඟ ටික මම අනිත් සංඥා වඩමින් යන්නේ. පින්නතුනි මේ ගුණධම් වඩන්න වඩන්න අභ්‍යන්තරේ තමන් පිරුණු කෙනෙක් වෙනවා. තමන්ගේ සතුට තමන්ගේ අභ්‍යන්තරෙම තියෙන්නේ. මේ සතුට නැති වුණාම තමයි පින්නතුනි අපිට කට්ටියම වා කතා කරන්න ඕන වෙන්නේ. නේද? සමහර අය කියනවා එන්න මාත් එක්ක පොඩි කයියක් අහන් ඉන්න කියලා. නේ? නිතරම පාළුවේ ගැටෙරනේ මොකක් හරි කයි කතන්දරයක් ඕන. නැත්තම් සතුට නෑ යාට. නැත්තම් ටීවී එක ළඟ හරි ඉන්න ඕන. පින්නතුනි මේ නියම සතුට දන්නේ නැතිකම නිසා නියම සතුට දැනගන්න. තමන්ට කතා නොකර ඉන්න තරමට සතුට වැඩි. අනිත් අය තමන් ගැන ගණන් නොගෙන ඉන්න තරමට සතුටුයි. ඈ වෙනද කවුරු හරි කතා නොකරොත් නොබැලුවොතින් නෑ සුබෝදයන් නොකියුවොතින් සිනා නොවනොතින් කැම බීම නොඇල්ලුවොතින් හරි දුකයි ඉස්සරනේ. පින්නතුනි ධර්මයෙන් ඉදිරියට යන්නේ අනිත් අය නොසලකා තියෙන තරමට හොඳයි. ඒ වගේම යා කිසිම දෙයකින් කැපී පෙනෙන උත්සාහයක් කරන්නේ නෑ යා. මොකද කැපී පෙනෙන හිටියොත් යාළු ටිකක් පාඩුයි. මේ ගුණධම් දිනු කරගන්න යට ආදාවා. ඒ නිසා යා උත්සාහ කරනවා කැපී නොපෙනෙන විදිහට ඉන්න උත්සාහ කරනවා. තමන්ගේ ළඟ පිනින් ලැබිච්ච රූපයක් තියෙන්න පුළුවන්. ඒකට හානියක් කරනවා නෙමෙයි මේ කියන්නේ. සසරේදී තමන් වාක්‍යෙන් දහම් කළ ලස්සන රූප සම්පත්තියක් ආරෝහ පරිණාමයක් ලැබෙන තිත්තේ තියෙන පුළුවන්. නමුත් ඊට අමතරව දාන අලංකාර ටික යාහුවා කඩු කරනවා. යා සාමාන්‍ය විදිහට මෙන්න උත්සාහ කරනවා. එයාට ඒක සරල දෙයක් පහසු දෙයක් බවට පත් වෙනවා. මොකද එයාට වටිනම දේ තමන්ගේ මානසික සුවය, මානසික විවේකය. ඒ නිසා තමයි සමහර හුවන් දක්ෂ අය කෙනෙක් මුණ ගැහුණාම තමන්ගේ ඔක්කොම දක්ෂතා ටික කියන්නේ නැහැ. බොහොම ටිකයි කියන්නේ. නෑ එකපාරම ඔක්කොම ටික කියන්නේ නැහැ. මොකද එයාට කිව්වොත් ඒක පාඩුවක්. අනිත් කෙනා අතරේ තමන් කැපී පෙනෙන යනවා තමන්ගේ විවේකයට ඒක බාධාක් කියලා දැනගන්නවා. අනිත් දේ තමයි කෙනෙක් මුණ ගැහුණාම තමන්ගේ නැති ගුණ කෙන්නල රඟපාන්න යන්නේ නැහැ. සමහර අය කෙනෙක් ආකර්ෂණය කරගන්න වචනයෙන්, භාෂාවෙන්, විහිළු තහළු වලින්, රූපයෙන් නොයෙක් දේවල්ෙන් උත්සාහ කරන දැකව මුල් අවස්ථාවේම ආකර්ෂණය කරගන්න. ටික දවසක් ගියාම මොකද වෙන්නේ වෙනදෙන්න? හැමදාම මේක පවත්වා ගන්න බැහැනේ නේ. ඊට පස්සේ ටිකෙන් ටික අර ආපු කෙනා ආවට වඩා වේගෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. අර සාමාන්‍ය විදියට විතරක් හිටපු කෙනා කොහොමද? එවැනි කෙනෙක් ආශ්‍රය කරනකොට එන්න මෙයාගේ ළඟට ළඟා වෙනවා වැඩි. සමීප වෙනවා වැඩි. මොකද ඊත් එක ගුණයක් දෙකයි එකතු වෙන්නේ. ගුණය හඳුනා ගන්න පුළුවන්කම තියෙන එන්නම ලං වෙනකොට. සමහර අය ලං වෙන දුර්ගුණ පේන වැඩි යයි. පින්නතුනේ අපේ ළඟ සුගුණ වැඩි වෙනකොට යහපත් ගුණධම් වැඩි වෙනකොට එන්නම Tamanta මානසික සුවයක්. ඒ විතරක් නෙවෙයි Taman ඇසුරු කරන අනිත් අයටත් ඒකෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒකට ඒක අනිත් අතින් ඒක ලොකු ආදර්ශයක් කියලා. මොකද පින්නතුනේ නිතරම අපි ඇසුරු කරන අය අපෙන් පොඩි හරි ගුණයක් ඒගොල්ලන් ආදර්ශ ගන්නවා. බුද්ධිමත් අය නුවණැති අය. පින්නතුනේ අනිත් අයගේ අඩුපාඩුකම් බලන අදහසින් නෙවෙයි පුදුලව ආශ්‍රය කරන්නේ. අඩුපාඩුකම් 1000ක් තියෙන කෙනෙක් ළඟ හෝ එක හරි හොඳ ගුණයක් තියෙනවා නම් ඒක ගන්න තමයි ආශ්‍රය කරන්නේ. ඒක තමයි පින්නතුනේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පුදුලව දැක්කාම අඩුපාඩුම හොයන්න එපා. ඕනම අඩුපාඩුවක් තියෙන කෙනෙක් ළඟ පින්නතුනේ එක හරි හොඳ ගුණයක් තියෙනවා ගන්න යාවේ. අන්න ඒ ගුණයට ගරු කරන්න පින්නතුනේ. ඒ ගුණය තමනුත් ගුණයක් කරගන්න. Taman දක්ෂයි කියන්නේ ඒකයි. අනිත් අය දන් දෙනවා නම් ඔබ කොහොම හරි ටිකෙන් ටික හරි හුරු කරන්න. අනිත් පැය සිල් ගන්නවා නම් ඔබත් ඒක හුරු කරන්න. අනිත් පැය උදෙන් නැගිටිනවා නම් ඔබත් උදෙන් නැගිටින්න හුරු වෙන්න. අනිත් පැය බණ භාවනා කරනවා නම් ඔබත් කොහොම හරි බණ භාවනා කරන වෙලාව වැඩි කරගන්න කොහොම හරි. අනිත් පැය වැඩිපුර ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔබත් කොහොම හරි ඊට වඩා ගැඹුරු කාරණා අහන්න උත්සාහවන්ත වෙන්න. පින්නතුනි මෙන්න මේකෙන් තමයි අපේ ගුණයන්ගේ දිනු කරගන්නේ. මොකද මේ ලැබෙච්ච අවස්ථාව තමයි පින්නතුනි ලෝකේ අනිත් කාලවල ඥාන අභිඥා ලැබලා අහසින් යන පුළුවන් මට්ටම හිත දිනු කරන්න පුළුවන්. නමුත් මේ අද අපි ජීවත් වෙන කාලය තමයි වටිනාම කාලය. අධ්‍යාපනික වශයෙන් ඔබට ඕනම වෘත්තියකින් දැන් මේ වගේ රටක ඉන්නකොට දක්ෂතා තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් ඔබට ඕනම වෘත්තියකින් ඉහළටම යන්න පුළුවන්. ඒ අතින් ඔබ ඉහළටම යන්න ඉහළම ඥාති මිත්‍රාදීන් යහළ මිත්‍රාදීන් ඇසුරු කරන්න ඔබ. නමුත් මේ නිතරීට නොදෙවෙන විදිහට මේ සත් ධර්මයෙන් ලෝකයේ අතිශයේ දුර්ලභව පහළ වෙන මේ සත් ධර්මය තමයි වටිනාම දේ. ඒ සත් ධර්මය තමයි පින්නතුනේ ලෝකේ වටිනාම ගුණ දහම් ටික තියෙන්නේ. ලෝකේ දැන් තියෙන ආගම් දහම් වල පින්නතුනේ ලෝකේ තියෙන විද්‍යාවන් වල දැනුම් සම්භාරය කියලා කියන්නේ අවුරුදු 4500ක 1000ක වැඩි නොත් අවුරුදු 10000ක දැනුම් සම්භාරයක් තමයි ඔබේ අතේ තියෙන්නේ. ඔබේ අතේ තියෙන ජංගම දුරකථන වෙන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන වාහනේ වෙන්න පුළුවන්. ඔබ ලඟාගත්තු උපාධිය වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම තියෙන්නේ අවුරුදු 4500ක 1000ක 5000ක වැඩි වුණොත් අවුරුදු 10000ක දැනු සම්භාරයක්. නමුත් බිනතුනේ බුදුදහම කියලා කියන්නේ කොයි කාලයක දැනු සම්භාරයක්ද? සාහෝ 2500ක් මේක අරගෙන ආපු කාලේ සාරාංශයේ කල්පලක්ෂයක අධ්‍යක්ෂකක් මේක. සාරාංශයේ කල්පලක්ෂයක ආර්ය පරේෂණයක අධ්‍යක්ෂකක් මේ තියෙන්නේ. ඒ නිසා මේක ගත්තොත් තමයි මේක අපේ දෑතට ගත්තොත් තමයි පිළිතුරු. අපේ ලෝකයේ වටිනාම දේ අපේ සියතට ගත්තා වෙන්නේ. ඒ වටිනාම දහම තුලින් බුදුහාමුදුරුවෝ වටිනා දහම් කරුණු හොවා තිබට පිළිතුරු. උන්වහන්සේ ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ එකයි. ඒ සම්බන්ධිතිය දිනු කරන්න ප්‍රඥාව දිනු කරගන්න. වෙනත් විදිහකින් කියනවා කාරණා දෙකයි දේශනා කරන්නේ. සතිය ප්‍රඥාව දිනු කරගන්න. වෙනත් විදිහකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා දිනු කරන කරුණු පහක් විදියට. තවත් විදිහකින් කියනවා නම් ස්කන්ධ පංචකේ තේරුම් ගන්න, පංචපාදස්කන්ධයේ තේරුම් ගන්න, උදේවැය තේරුම් ගන්න, අටගැණීම් නිරුද්ධිම් තේරුම් ගන්න. වෙනත් විදිහකින් කියනවා නම් කාරණා අටක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න. වෙනත් විදිහකින් කියනවා නම් කාරණා 10ක් දසාංගයේ සමන්නාගත වරහා කියලා අර ආරක්ෂණ මාර්ගයට තවත් කරුණු දෙකක් එකතු කරනවා සම්මාඥාන සමාධි මුක්ති කියලා. වෙනත් විදිහකින් කියනවා නම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් පුරුදු කරන්න. මේ හුඟක් කරුණු කිමොළේ පින්නතුනේ අපිට කරුණු දෙකක් කරන්න තියෙනවා. මොනවද දෙක? හැකිතාක් දුරට සති සමාධි දෙක දිනු කරන සති පඤ්ඤා දෙක දිනු කරන්න. සතිය කියලා කියන්නේ හිත අතීතයට අනාගතයට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරන්නේ දුවන්න දුවන්න හිතේ සතුට හිතේ සැනසීම එන්න මඩු වෙනවා. හිතේ පීඩනය වැඩි වෙනවා. ඒ නිසා හිත දුවන ගතිය ටිකෙන් ටික අඩු කරලා වර්තමාන මොහොතේ හිත රඳවා ගන්න දරණ උත්සාහයේ කාලයේ හැකියාව ටිකෙන් ටික වැඩි කරන්නේ සඳහා මෛත්‍රී භාවනාව, බුදුමුණ භාවනාව, ආනාපානසති භාවනාවදී මේ භාවනාවත් ටිකෙන් ටික හුරු කරන්න මහන්සි ගන්න. ඒ වගේම පින්නතුනි ඒ දිනු කරන හිතට ඒ සම්මාසතේ දිනු කරන හිතට පින්නතුනි මේ හේතුඵල ධර්මයේ අනිත්‍යතාවය නුවණින් දකින්න හුරු වෙන්න. මොනවද ඇතිවීම නැතිවීම කියලා කියන්නේ අපේ ඇසට රූපයක් දකිනවා නම් ඒ රූපය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කනට ශබ්දයක් අහනවා නම් ඒ කහන මොහොතේ එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හිතට සිතුවිල්ලක් එනවා නම් ඒ සිතුවිල්ල ඒ මොහොතේ හටගත් සිතුවිල්ල එතනම හටගෙන එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපේ ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ සිත සහ සිතුවිලි හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකයක්. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. නමුත් අපි ජීවත් වෙන්නේ කොහේද? අපි අතීතය දිහා බලාගෙන අතීත දෙයක් අතීත මහා බරක් ඔළුවේ තියාගෙන තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය නොදකින නිසා. ඒ නිසා මේ ඔළුවේ තියෙන මහා බරාතේ ටිකෙන් ටික බිමින් තියන්නේ කොහොමද? ඒකාසකින් හිත ටිකෙන් ටික සමාධිමත් කරගන්නේ සඳහා තමන්ගේ කය වචනය සංවර කර ගැනීම වැදගත් වෙනවා. මේකට කියනවා සීලය කියලා. ප්‍රධානම දේ තමන්ගේ කය වචනය සංවර කරගන්නට ඕන හිත එක්තැන් කරන්න කලින්. විශේෂයෙන්ම තමන්ගේ වචනේ සංවරයක් වෙන්නට ඕන කතා කරන කලින් බුදුහාමුදුරුවෝ දේශනා කළා පච්චවෙක්කිත්වා පච්චපෙක්කිත්වා වාචාය අම්මං කාතබ්බං. යමක් කතා කරන කලින් නැවත නැවතත් සිතලා සිහිනුවණින් ඒක කතා කරන්න. පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා වාචාය අම්මං කාතබ්බං කායන අම්මං කාතබ්බං. යමක් කයෙන් කරනවා නම් කරන්න කලින් නැවත නැවතත් ඒ ගැන හිතලා ඒක කරන්න කියලා. පින්තුනේ මෙන්න මේ අතරින් මේ අනිත්‍යතාවයේ ටිකෙන් ටික දකින්න හුරු වෙන්න ඒකට සමන් දරන කාලය වැඩි කරන්න. ඒ වැඩි කරන්න කරන්න මොකද වෙන්නේ? අර සමන්ගේ ළඟ තියෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ වර්තමාන ජීවිතයේ එයා පංචස්කන්ධය ස්කන්ධ පංචකය පරිහරණය කරන ගමන් එයා හිතින් ලැබෙච්ච දේ එයා තෘෂ්ණාව ආදී අනාගතයට හේතු වන දේවල් හටගන්න ගතිය ටිකෙන් ටික අඩු කරනවා. එයාගේ ළඟ ආශාව තෘෂ්ණාව අඩු වෙනවා. ඊළඟට උපාදාන ඊට පස්සේ භවය මේ ටිකෙන් ටික එයා අඩු වෙනවා. මේ දැනුම මේ ප්‍රඥාව වැඩි වෙන්න එයා අපායට යන්න තියෙන අවස්ථා ඒ ජාති ටිකෙන් ටික එයා අඩු කරගනවා. ඒ වගේම තවත් මෙයා දිනු වෙනකොට එයා අපායට යන තියෙන අවස්ථා සම්පූර්ණයෙන්ම එයා මැඩපවත්තලා එයා නැතේ බහන්නට මන්නාදී අන්දී කියපු විදියට අටවෙනි භවයකට නොයන භවහතකින් නැවත උපතවලහකකින් අනාගතයේ සීමා කරන මට්ටමට මේ දර්ශනය සාක්ෂමත් කරගන්නවා. එහෙම දිනුකල ඇතැමිට එයා නැවත කිසිසේත්ම කාම ලෝකයට නොයන විදියට අනාගාමී මට්ටමටත් යා තව දුරටත් මේක ශක්තිමත් කරනවා. තවත් දිනු කරලා තියෙන තුනියා නැවත කිසි විටකත් භවයට නොයන විදියටම හිත දිනු කරන්න ටිකෙන් ටික දක්ෂයෙන් බවටපත් වෙනවා. ඒ දක්ෂතාවය ඒ හැකියාව පින්නතුනේ අපි උපතින්ම ලබාගෙන තියෙන්නේ. කිසි කෙනෙක් හිතන්න එපා මට මේ අධ්‍යාපනයක් නැහැ මට මේකට හැකියාවක් නැහැ මගේ ශරීරය දුර්වලයි කියලා කවුරුවත් එහෙම හිතන අවශ්‍යතාවයක් නැහැ. අපි හැම දිනෙකම ඒ සුදුසු වණ්ඩික ඒ පුණ්‍ය මහිමය ඒ පාරමිතා ටික ඒ ආධ්‍යාත්මික ශක්තිය රැගෙනයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා. ඒ මනුස්ස ලෝකෙට ඒ ශක්තිය ටික අපි අරගෙන නාව නම් පිනතුනේ මෙහෙම වාඩි වෙලා අපිට මෙවැනි බණක් අහන්න බෑ. හිතන්නේ පාද උදේ මේ සිල් රැඳ පෙරවගෙන මේ හවයි කියලා. ඒ ඔබේ සූදානම් පිටපස්ස පින්නතුනේ කල්ප ගානක පාරමිතා කුසල කර්ම ශක්තිය ප්‍රාර්ථනා කල්යාණ මිත්‍රයන්ගේ උපකාර ආශිර්වාදය මේ සියල්ලක්ම මතයි ඔබ මේ අද මෙතේ ඇවිල්ලා. ඒ නිසා ඒ ගැන ඔබ හුඟක් සතුටටපත් වෙන්න මේ ජීවිතයෙන් වඩාත්ම ජීවිතේ ප්‍රබෝධමත් කරගන්න ජීවිතේ වටිනාම දේ කරා යන්නට උත්සාහ කරන්න. හැබැයි ජීවිතේ පොඩි පොඩි දේවල්ට ආසා කරොතින් අපිට මේ වටිනාම දේ අහිමි වෙනවා. පොඩි පොඩි දේවල් වලට අපි හිත කලකිරුණොතින් පොඩි පොඩි දේවල්ට පුද්ගලෙන් එක කලකිරিলা වාද බේද ඇති කරගත්තොතින් මේ යන්න තියෙන මහා ගමනට ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා අනිත් දැනෙන් බැනු මාරි කමන්නේ. අනිත්‍යගේ වැඩ ටිකත් එක්කම කරලා හරි කමන්නේ. කොහොම හරි මේකේ දිනුවකට යන උත්සාහ කරන්න. හතුරු ඇති කරගන්න එපා වැඩිය. හතුරු ඇති කරගත්ත ලොකු පාඩුවක් ඔබට. අපේ මේ ආධ්‍යාත්මික ගමනේ ඒගොල්ලන් බාධා කරනවා. ඒ නිසා හතුරුන්ටත් මෛත්‍රිය වඩන්න. හතුරුන්ටත් දිගාසිරිය පතන්න. හතුරුනොත් හොඳ වෙන කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ අයටත් බණ දහම් මහන් අවස්ථාව සරසලා දෙන්න. නැත්නම් අපිට මේ ගමනට බාධාවා. ඒ නිසා ඒ අයගේ උපකාර ලැබමින් උපකාර ලබන බැරිමත් අඩු ගන්න. ඒ අයගේ කරදර පීඩා නොයන විදියට තමන්ගේ චර්යාව සකස් කරගනිමින් මේ ගමන ටිකෙන් ටික යන්න. ඒ යන්නේ යන්න පින්නතුනේ අපි භෞතික වශයෙන් යන ගමනක් නෙවෙයි මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මේ ටිකෙන් ටික ඉහළට යන ගමන. අනිත් දේවල් වලින් අපි ලබන සාර්ථකත්වයේ පින්නතුනේ ටිකෙන් ටික අඩු වෙනවා. අපි වයසට යනවත් එක්කම ශරීරයේ ටිකෙන් ටික දුර්වල වෙනවත් එක්කම අපේ දරුවන් අපේ ඥාතීන් ටිකෙන් ටික ඈත් වෙනවා. අපේ තියෙන සතුට ටිකෙන් ටික අඩු වෙනවා. පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමනේ ටිකෙන් ටික ඉහළට යනකොට කොහොමද? අර බාහිර දේවල් සමන්ට නොලැබේ ගියත් අහිමි වුණත් ඒවා වෙනස් වුණත් තමන්ගේ මානසික ශක්තිය දුර්වල වෙන්නේ එන්න එන්නම ඒ මානසික ශක්තිය ඉහළට යන්නේ. ශරීරයේ දුර්වල වෙද්දී මනසින් අපි ඉහළට යන අය බවට පත් වෙනවා. ඒ නිසා ඒ සඳහා පින්නතුනේ හැකි තාක් දුරට මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි වඩ වඩාත්ම අපි උත්සාහවන්ත වෙමු. මේ ඥානය ලැබෙන පින්නතුනේ අතීතයේ පිළිබඳව අපිට ඥානය පහළ වෙනවා. අතීතයේ තිබෙච්ච අවිද්‍යා සංඛාර නිසා අපි මේ ජීවිත ගත කරන්නේ. මේ ජීවිතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ කරුණු ටිකක් තියෙනවා. ඒ වගේම අද අවිද්‍යා සංඛාර ඇති කරගත්තොත් ඊට අනුරූප විදියට මතු භවයකට යනවා, මතු භවයක පිළිසඳ ගන්නවා කියලා අනාගතයේ අපරන්තයේ ඥානය අපට ඇති වෙනවා. එතකොට අතීතයේ පිළිබඳව ඥානය ඇති වෙනවා, වර්තමානයේ පිළිබඳව ඥානය ඇති වෙනවා, ඒ වගේම අනාගතයේ පිළිබඳව ඥානය නුවණ ඇති වෙනවා. ඒ නුවණ ඇති වෙන්න පිනතුනේ අපි පුද්ගලයෙක් සත්වයෙක් කියලා කනවන ගතිය එන්නෙම අඩු වෙනවා. අපි දකින්නේ හේතුඵල සිද්ධාන්තයක් විතරයි. අතීතයේ මම හිටියා නැත කියන සත්‍යයක නෙවෙයි යන්නේ. අතීතයේ මේ වගේ හේතු ටිකක් තිබෙච්ච නිසා මේ වගේ ප්‍රයත්නක් තිබුණා. වර්තමානයේත් මේ හේතු ටික තිබුණොත් මේ ප්‍රයත්න තියෙනවා. ඒ හේතු ටික අවිද්‍යාවත් එක්ක තිබුණොත් අනාගතයේත් මේ වගේ ප්‍රයත්නක් තියෙනවා කියලා විතරයි ආ දකින්නේ. මේ සත්‍යෙ දිගින් දිගටම ආවා කියලා සත්‍යයකට යන්නේ නැහැ. එතකොට මේ දෙකම යාට මේ ඥානෙ ලැබෙන පින්නතනේ එයාට බුදුහාමුදුරුව කෙරෙහි තියෙන සැකය දුර වෙනවා. මෙවැනි ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ නම් සියලු කෙලෙස් දුර කරපු කෙනෙක් සම්මා සම්බුද්දයි කියන අවබෝධයට ලැබෙනවා. බුදුහාමුදුරුව කියන ගැන සැකයක් නැහැ. මේ අවබෝධය ලැබෙන්න ධර්මයේ මැනවින් දේශනා කරපු ධර්මයක් කියලා ධර්මයේ ස්වකාතය කියලා යාට අවබෝධ වෙනවා. ධර්මයේ පිළිබඳව ධම්මේ කංකති නැහැ යාට. සංඝේ කංකතේ මේ ධම පිළිපදින කෙනා සුපටිපන්නයි, මනා වූ මගකට පිළිපන්න කෙනෙක්, ඒත නැත්තා නිවන වෙත පිළිපන්න කෙනෙක්, එයා ආහුනේය පාහුනේය ආදී ගුණයන්ගේ යුක්ත කෙනෙක් කියලා සංඝයා පිළිබඳව තියෙන සැකයට දුර වෙනවා. සීකාය කන්තේ සීලය පිළිබඳව හික්මීම පිළිබඳව සැකයට එන්නම දුර වෙනවා. වෙනද මොන සීලයද රකින්න ඕන කියලා යට මේ පිළියෙ සැක තිබුණා. එයා දැන් සීලය කයින් වචනෙන් විතරක් නෙවෙයි මනසින් මෙයා සිල්වත් වෙලා තියෙන්නේ. වචනේ කතා කරන්න කලින් සමහර වචනින් කතා නොකර හිටියට හිතින් බැනබැන ඉන්නේ. පින්නතුනේ යට හිතෙන් බනින්නවත් යාර දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද විතක්ක ਵਿਚාරවලින් මෙයා පාලනය කළ තියෙන්නේ. ඒ නිසා වචනේ කතා නොකර හිටියට විතරක් සංවර වුණා වෙන්නේ නැහැ. අපි නිතරම හිතෙන් හිත කතා කරන ගතියක් තියෙනවනේ. නිතර අනිත්‍ය ගනුපාඩුවක් එච්ච ගාමම කියනවා මන්නම් ඔහොම නෙවෙයි කරන්නේ, මන්නම් කරානම් මෙහෙමයි කරන්නේ, එහෙම කිය කිය නිතරම හිතෙන් කතා කරන ගතියක් තියෙනවා. අන්න ඒක ටිකෙන් ටික අඩු වෙනවා පින්නතුනේ. කායිකව දෙයක් කරන්න කලින්ම එයා මනසින් මෙයා පාලනය වෙලා තියෙන්නේ. ශික්ෂාව පිළිබඳව සැකයට දුර වෙනවා. මෙන්න මේ වගේ අතීතයේ, අනාගතයේ, වර්තමානයේ බුද්ධ ධම්ම සංඝ ශික්ෂාදී මේ සැක දුර වෙමින් යා ටිකෙන් ටික විගත කතං හතේ කියලා කියනවා. නිතරම ප්‍රශ්න කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා යාගේ. යාට යථාර්ථයේ තේරුම් ගන්න යා අවබෝධයෙන් යුතු නිහඬතාවයකට පත් වෙනවා. ඒ වගේම වඩ වඩාත් මේ ධර්ම මාර්ගයේ ඉහළට ඉදිරියට යන්න ඕන කියන දැඩි වීරියක් යාට ඇති වෙනවා. යාට ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන කාලය. යාට වටිනේ කාලය. ඒ නිසා නිින්ද උනත් ටිකෙන් ටික පාලනය කරන එකට කියන බුදුදහමේ ජාගරණ අනුയോഗය කියලා. යාගේ නිින්දත් ටිකෙන් ටික දැන් අඩු වෙනවා. වෙනදට වඩා යා නිදි මරාගෙන සක්මන් කරනවා, භාවනා කරනවා, ධම්ම පොතපත කියනවා, බණ අහනවා. එයා මේ ජීවිතය තුලින් ගන්න පුළුවන් උපරිම වාසිය ගන්නවා. ඒ විතරක් නෙවෙයි යා ඉන්ද්‍රිය සංවර කරනවා. ඒ වගේම කෑම බීම ටිකක් පාලනය කරන්න පුළුවන් නම් පුළුවන් මට්ටමින් යා ආහාර පානය පාලනය කරනවා. යා දන්නවා ආහාරය නිසාවත් තමන්ගේ ශරීරයේ දුර්වල වෙන විදිය හෝ තමන්ගේ වැඩිපුර තීන මිද්‍යාදී නීවරණ වැඩි වෙන විදියට යා ආහාර ගන්නෑ. යා හැකිතාක් දුරට ආහාරයෙන් පවා යා පාලනයක් වෙනවා. මොකද යාට වටිනාම දේ මානසික දියුණුව. ඒ මානසික දියුණුව සඳහා යා වැඩිපුර කාලයක් කැප කරනවා. හැබැයි එහෙම කැප කරා කියලා බය වෙන්න එපා. දරුවන්ට ඥාතීන්ට තියෙන යුතුකම් කියන නොකර ඉන්නේ නැහැ. යා දැනටත් වඩා හොඳට කරනවා. දැන් කරන්නේ කෑම බීම ටිකක් දීලා, ඇඳුම් පැනඳුම් ටිකක් දීලා, පොතක් පතක් කියවලා, උපාධියක් ගන්න විතරයි උදව් කරන්නේ නේ. මේ අවබෝධය ලැබුණට පස්සේ පින්නතුනි යාට ධර්මයෙන් උදව් කරනවා. එයා සුභතිගාම වෙන පුළුවන් ඉදිරියට මඟ පෙන්නනවා. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් ඒ අම්මා තාත්තා ජීවත් වෙන කාලෙම කින්දහම් කරලා එයා ලැබපු ජීවිතයට වඩා ඉහළ මනස ජීවිතයක් හෝ ඊට වඩා ඉහළ ජීවිතයක් ලබන්න යාට උදව් කරනවා. මොකද කෑම බීමේ ඔක්කොම ටික මෙලොවට විතරයි හේතු වෙන්නේ. අපි ධර්මඥාන ගිහිලට යන්න යන තියෙන තුනේ අපි කරන පින්කම් වලට අපි කැමැතිම යාළුව සම්බන්ධ කරගන්නවා. අපි හුඟාම ආදරය කරන අය අපි කරන පින්කම් වලට සහභාගී කරගන්නවා. ඇයි එහෙම කරන්නේ? ඒ ආදරෙමය මිය ගියාම තමයි පින්නතින අපට හුඟාක් දුක ඇති වෙන්නේ. ඒ නිසා ඒ අය මිය ගියාට පස්සේ ඒ අය මේ හිතේ තැනට වඩා ඉහළ තැනකට ගියා කියන විශ්වාසයක් ඇති වෙන පුළුවන් ඉදී ධර්ම මාර්ගයකට අපි ඒ අයට උදව් කරනවා. ඒ නිසා පින්නතින අදාපි මේ ධර්ම මාර්ගයේ වැදගත් කරුණු ටිකක් මේ සඳහන් කළේ. බුදුදහමෙහි ගැඹුරු මාතෘකා ටිකක් අද සාකච්ඡා කරේ. ඉතාම සරල විදිහට ඔබට තේරෙන භාෂාවෙන් බුදුදහමේ තියෙන හේතුඵල ධර්ම පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යං කේන්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතුඵල ධර්මෙන් හටගත්තනම් යම් සිතක් පහළුණා නම් ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට මෙතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි ජීවිතය අර්ථය. ඒ වගේම දේශනා කරනවා අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති. බුදු සමයේ මේක නැති වුණා කියලා නාස්තික වාදයකට යන්නේ නැහැ. උච්ඡේද වාදයකට යන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. අස්මින් සති මේ හේතු ටික තියෙනකොට මේ අන්දැකීම තියෙනවා. අස්මින් අසති මේ හේතු ටික නිරුද්ධ වෙනකොට තමයි නිරුද්ධ වෙන්නේ. නැවත හේතු ටික ඇති වෙච්ච කලක මේක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කිසිවක් නැහැ කියලා නැට යන අන්තයට යන්නේ නැහැ. ඒක එක්ස්ට්‍රීම් එකක්. ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඇත්ත සහ නැත කියන අන්ත දෙකෙම දුර වෙලා හේතුඵල ධහම ඉදපච්චතාවයක් තමයි බුදුදහමෙන් දේශනා කරන්නේ. ඒ නිසා ඒ අවබෝධය කරා යන්න පිනතුනේ ඒකාසකෙන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. ඒ වගේම පින්නතුණේ ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන වටිනාම දේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්නතුණේ යෝනිසෝ මනසිකාර්යය නුවණින් මෙනෙහි කිරීම ටිකෙන් ටික දිනු වෙනට ඕන. ඒ දිනුනත් එක්කම ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළින් සීල සමාධි ප්‍රඥා සමංගලන ටිකෙන් ටික දිනු වෙනට ඕන. මේ ගමන් මගේ පින්නතුනි මුල සිට අවසානයේ දක්වා එක දිගට දිවෙන වැඩිය යුතු තමන්ගේ හරියට ශරීරයේ ස්නායු පද්ධතිය වගේ වටිනාම දෙයක් තමන්ගේ ජීවිතය තුළ අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන කාරණේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතයේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. හිතට අකුසල් නොවන විදියටත් කුසලයේ දිනු වෙන විදියටත් තමන් හිතන විදිය. මේකෙන් තමයි පින්තුනි තමන්ට සැබෑ සාධාරණ ඉෂ්ට කරන්නේ. දැන් කෙනෙක්ගේ වරදක් වුණාම අඩුපාඩුම බලන්න එපා. අඩුපාඩුව බලන්න ගියොත් ඔබේ හිත නරක් වෙනවා. බලන්නේ ඒ අඩුපාඩු වෙන හේතුව උනේ. ඇතැමිට අය වෙලා කේන්ති අරගෙන ඉන්න පුළුවන්. එයාට මානසික ප්‍රශ්නයක් තියෙන පුළුවන්. එයාගේ මානසික රෝගයක් වෙන්න පුළුවන්. එයාත් අතරේ පුරුදු කරපු දෙයක් වෙන්න පුළුවන්. එයාගේ කර්මයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. විවිධ ක්‍රම වලට ඒ ගැන හිතන්න. හිතලා හිතලා තමන්ගේ සේෆ්ටි එක තමන් දාගන්න. එයා ඇත්තටම හිතලා ඒ වරද කරලා වෙන්න පුළුවන්. ඒකට කමන්නේ නැහැ. නමුත් තමන් හිතනානේ යාගේ මෝඩකම නිසා ඒ වුනේ. එයා මානසික රෝගී. එයා ඉතරනම් හොඳ කෙනෙක් දැන් තමයි යාගේ නොඑක කායික අසනීපයක් නිසා මෙහෙම වුනේ. විවිධ විදියට යාගෙන හිතන්නේ. ගමනක් යනකොට ප්‍රමාද වුණාම හිතන්නේ එතෙමිට මම ඉක්මනින් ගියා නම් එතෙමිට මට අනතුරක් වෙන්න තිබුණා, ලොකු ට්‍රැෆික් එකකට අහු වෙන්න තිබුණා. ඒ නිසා ප්‍රමාදුනේ කියලා හිතන්නේ. වාහනය පොඩ්ඩක් එතෙමිට එළියට ගන්නකොට හැප්පෙන්න පුළුවන්. එතෙමිට පන්සල ඉඳන් එළියට ගන්නකොට වාහනයක් වෙන්න පුළුවන් නේ. දුක් වෙන හැබැයි මේ පන්සලට දෙවල වාහනයක් වුණා කියලා. ඒ වෙලාවේ හිතන්න මේ ගියා නම් මේ මහ තව වාහනයක මිනිස්සුන්ට හැප්පෙන්න තිබුණේ මේ. පන්සලට ආපු නිසා මේ වැටේ හැප්පිලා බේරුණේ කියලා. එහෙම හිතන්න. පින්නතුනේ එහෙම නොවෙන්න වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතට හැම තැත්තෙම ගන්න පුළුවන් වාසිය ගන්න. කෙනෙක් වැඩිපුර වැඩ කරනවා නම් හිතන අනේ හොඳයි යාටත් ඒ වැඩේ කරන්න පුළුවන්. කෙනෙක් වැඩක් නොකරනවා නම් අනේ මට හොඳම අවස්ථාවක් මේක කරන්න කියලා තමන් කරන්නේ ඒක. නැහෙන් අඬන අනිත් අය කරේ නැහැ මං විතරයි කරන්න ඕනේ කියලා එහෙම කරන්න එපා. ඈ අනිත් නැහැ අපිට සිදු කරපු දෙයක් නම් බලන්න මේ පන්සලට ඇවිල්ලා කරපු දෙය කියලා බනින්න එපා. අනේ හරි හොඳයි මට තින් කමක් කරගෙන දිනවස් තමන් මේකස් කරන්න ඕනේ කියලා තමන් දස් කරන්නේ. පින්නතුනේ හැම මොහොතෙම මෙතනින් මේ පටන් ගන්න දේ පින්නතුනේ. දැන් කෙනෙක් තමන්ගේ වැඩේදී අමතකට ගෙදර ඉන්නවා නම් හිතන අනේ මට තින් කරන්න හොඳම අවස්ථාවක්. මං මගේ දෑතීම සලකන්න ඕන. මාගේ නැති කාලයක නම් හිතන අනේ මට දැන් නැහැ මම ඉතින් තින් කංගල තින් අනුමෝදන් කරනවා. මං වෙනත් කෙනෙකුට ඒ වෙනුවට සලකනවා කියලා එහෙම සලකනවා. තමන් ආපු තැනක හැම තැනදීම පිනතුනේ තමන් මේ විදිහට හිතන පුරු වෙනවා නම් තමන් හිතන මානසික පීඩාව නැහැ එන්න එන්න මඩු වෙනවා. මේක තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. මේක බුදුදහමේ අපන්නක ප්‍රතිපදාව කියලා කියලා දෙනවා. ඒ නිසා ලෝකේ එක ප්‍රශ්නයක් දිහා බලලා එක්කෙනෙක් දුක් වෙනකොට වෙන කෙනෙක් ඒ දිහාම බලලා ඒකෙන් කුසලයක් ඇති කර ගන්නවා. බලන පිනතුනේ ධර්මඥානය නිසා යෝනිසෝ මනසිකාරය නිසා විශේෂයෙන් පින්නතුනේ නිතරම මෛත්‍රී භාවනාව හුරු කරන්න. මෛත්‍රිය හුරු කරන්න හුරු කරන්න පින්නතුනේ මේ යෝනිසෝ මනසිකාරය තවත් දියුණු වෙනවා. ඇයි නිතරම අපි අනිත්‍යයට දොස් කියන්න බලාගෙන ඉන්නේ? මෛත්‍රිය දියුණු වෙන පින්නතුනේ අනිත්‍යයට දොස් කියන්නේ නිතර අනිත්‍යයේ අතපස් වීමකට උදව් කරන්න බලාගෙන ඉන්නේ. නිතර අනිත්‍යයට සමාව දෙන්න බලාගෙන ඉන්නේ. නිතර අනෙක් කෙනාගේ වැඩ ටිකක් එක තමන්ගේ දෑතීම කරන්න බලාගෙන ඉන්නේ. තමන්ගේ පිනුතුනේ දෑතම වාක් වටිනවා. ඒ දෑතම වාක් වටින්නේ නිකන් නෙවෙයි. ඒ දෑතේ රන් දෙවි ආවරණ තිබට විතරක් නෙවෙයි. ඒ දෑතින් හැකිතාක් දුරට අනෙක්ට උදව් කරන්න. හැකිතාක් අනෙක්ගේ කුස නිවන විදියට ආහාර පාන සෝදන කළ දෙන්නේ තමන්ගේ අත්දෙකට. ඒක තමයි කරන ලොකුම ආවරණය. ඒක තමයි ලොකුම පළවෙනි ආවරණය. පින්නතුනි මේ විදිහට ටිකෙන් ටික යෝනිසෝ මනසිකාරය දිනුකල පින්නතුනි මෛත්‍රිය භානාව කරනවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරයක්. බුදුගුණ භානාව කරනවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරයක්. ආනාපානසති භානාව කරනවා නම් ඒකත් යෝනිසෝ මනසිකාරයක්. පින්නතුනි මේ බුදුදහමේ තියෙන ඔක්කොම අකුසල් දුරලන කුසල් වැඩෙන ඔක්කොම ටික තියෙන්නේ එකම කුඩයක් යට. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන කුඩය යට තියෙන්නේ. ඒ කුඩේ පින්නතුනේ ඉහළම මොබ් එක තමයි සමිට් එක තමයි. මොකද්ද යමක් ඇහැට දකින්න කොටම දක්ෂ වෙන්න අනිත්‍යතාවය පරිසම්පාදය මේ මොහොතේ හටගෙන නිරුද්ධුනා කියලා දකින්න. ඒක දකින්න වාර ගන්න වැඩි වෙනවා නම් වැඩි වෙනස කෙනාට මෛත්‍රී භානාව තිබඩ ගැටගන්නේ. මොකද මෛත්‍රී භාන ඔක්කොම වගේම කරන ටික අර එක දෙයෙන් ඔක්කොම වගේම වෙලා. එතකොට එයාට සත්පුද්ගල සංඥා ඔක්කොම දුර වෙලා තියෙන්නේ. එයා මේ චිත්තචෛතසික දෙකේක වර්තමාන ප්‍රයත්නක් විතර එයා දකින්නේ. ඒකෙත් ඇතිවීම නැතිවීම දෙක විතර එයා දකින්නේ. අන්න ඒකට පිනතුනේ ටිකෙන් ටික හිත කුරු කරගන්න මේක තමයි අපේ සැබෑම සාර්ථකත්වය. මේක තමයි අපට මේ සම්බුද්ධෝත්පාදකය ලබා ගන්න පුළුවන් උපරිම වටිනාකම. මේක තමයි අපේ ජීවිතවලට අපි ලබා දෙන ලොකුම වටිනාකම. මේක තමයි අපි මෙලොවට ජනිත කරපු අපේ අම්මා තාත්තට කරන්න පුළුවන් ලොකුම ගෞරවය. මේ ධර්මයේ හැසිරීම තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සාරස්සංගේ කලපලක්ෂයක් අප වෙනුවෙන් කරපු කැපවීමට බුදුහාමුදුරන් කරන සැලැස්සත් උපකාරය. බුදුහාමුදුරන්ට මලක් පහනක් පූජා කළා අපේ පෘථිවි දිත්තේ දක්වන විතරක් නෙවෙයි, මෙන්න මේ ධර්ම මාර්ගයේ හැසිරීලා හිතර දුක් පීඩා නොවන විදියට අපට මනස රැකගෙන ඉහළම මානසිකත්වයෙන් ලෝකයේ දෙස බලන්න අපට පුළුවන් නම්, දුකෙන් නිදහස් වෙලා ඉහළම ප්‍රඥාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම්, එදාට පින්නසින අපි බුදුහාමුදුරන් ළඟ ජීවත් වෙන්නේ අපි. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියනවා, යමෙක් බුදුහාමුදුරෝ යමෙක් ධර්මයෙන් දකිනවා නම් ඒ තැනැත්තා බුදුහාමුදුරෝ දැක්ක වෙනවා. ඒ වගේම යම් කෙනෙක් හේතුඵල ධම දැක්කනම් ඒ කෙනා ධර්මයේ දැක කෙනා වෙනවා. පරිසම්පාදේ දැක්කනම් යෝ පරිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් පරිසම්පාදේ දකිනවා නම් ඒ තැනැත්තා ධර්මයේ දකිනවා. යමක් ධර්මයේ දැක්කනම් ඒ තැනැත්තා බුදුහාමුදුරෝ දැක්ක වෙනවා. යමෙක් බුදුහාමුදුරෝ සහ ධර්මයේ දැක්කනම් එයා ආරි ශ්‍රාවකයන් දැක කෙනෙක් වෙනවා. සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ දැක කෙනෙක් වෙනවා. එයා සරියුත් හාමුදුරුවන් ඊර්දි බල දකිනවා, සරියුත් හාමුදුරුවන් ප්‍රඥාව දකිනවා, මුගලන් හාමුදුරුවන් ඊර්දි බල දකිනවා, මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දුතංග ධාරිත්වය දකිනවා, රාවණ හාමුදුරුවන්ගේ නිහතමානීත්වය, අනුරුද්ධ හාමුදුරුවන්ගේ අභිචාවලින් දක්වපු දක්ෂතාවය, ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවන්ගේ නිහතමානීකම, මේ වගේ ගුණාංග පිරි ආර්යයන් වහන්සේලා තමන්ගේ සුමිතුරන් මිතුරන් බාටපත් වෙනවා, තමන් එදෙන දැසුරු කරන බාටපත් වෙනවා. විසාකාව, බන්දුල මල්ලිකාව, අනාථපිණ්ඩික සිටුතුමා, මේ අය තමන්ගේ යහළු යෙහෙළියන් බාටපත් වෙනවා. ඒ අයගේ ගුණත් එකට ජීවත් වෙන කෙනෙක් බාට තමන්පත් වෙනවා. ඒ සාපිනතුන මේ වෙන වටිනා නිවන සැනසෙන ධමයක් බුදුහාමුදුර දේශනා කළේ. ඉතින් ඒ ධම අහපු ඔබ හුඟක් පාස්නවන්තයි. ඒ ධම වඩවඩාත්ම ජීවිතය තුළින් අප්‍රමාදව පිළිපදින්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පිනතුන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයේ ප්‍රවේදෙල්ලා උදෑසන පටන් මේ මොහොත දක්වා කීවිදි විදිහට ආධුනික කටයුතු වල නිරත වුණා. අද අප මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සාකච්ඡා කළේ බුදුදහමේන ඊටාම වැදගත් මාතෘකාවක් පිළිබඳව, දුක ඇතිවීම හා නැතිවීම පිළිබඳවත්, ඒ වගේම අපේ සත්ව ජීවිතයකට මොකක්ද වෙන්නේ කියන කාරණයක් පිළිබඳවයි අද අප සාකච්ඡා කළේ. කෙනසයි කරුණවල අවසාන සාරාංශය වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි කෙනෙක් මෙන්න මේ අවබෝධය ලබා ගන්න ටිකෙන් ටික හරි දක්ෂ වෙනවා නම් ප්‍රධාන වශයෙන්ම පළමුවෙන්ම අපි සද්ධර්මය තුළින් සුතමේ ඥානය ඇති කර ගන්නට ඕන, ධර්මඥානය ඇති කර ගන්නට ඕන. ඒක පළවෙනි පියවර මේ ධර්මයේ තියෙන. ඒ සුතමේ ඥානය ලබා ගත්තට පස්සේ චින්තාමය ප්‍රඥාවෙන් නැවත නැවතත් ඒක මනසින් මෙනෙහි කරන වාර ගන්න වැඩි කරන්නට ඕන. ඒ නිසා සුතමේ ප්‍රඥාව තිබුණට විතරක් අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ. ඒ සුතමේ ප්‍රඥාවට අනුගත විදියට අපි නිතරම හිතන්නට ඕන. විශේෂයෙන් යෝනිසෝ මනසිකාරය දෙක නිතරම ඉන්නට ඕන. යෝනිසෝ මනසිකාරයේ නැමැති කුඩේ දාගෙන කොයි වෙලෙත් ඉන්න. ඒ කුඩේ හරි හඩ කරන්න එපා. කුඩේ ගත්තොත් එක්කෝ වැස්සට අහුවෙයි, එක්කෝ අවට අහුවෙයි, තමන්ට පීඩාවක් එනවා. තමන්ගේ හිතට යෝනිසෝ මනසිකාරය කියන්නේ හිතට දාන කුඩයක් වගේ. තමන්ගේ හිතට බාධා වෙන්න දෙන්න එපා. බාහිර රූපයක් වෙනස් කළා, සංඥාවක් වෙනස් කළා, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මේවා වෙනස් කරන ලෝකෙම බලාගෙන ඉන්න ඔබේ හිතේ තියෙන ලක්ෂණ උදුර ගන්න. මේකට ඉඩ දෙන්න එපා. බුදුදහමෙන් කරන්නේ මේකට ඔබට ශක්තිය ලබා දෙනවා. මේ ලෝකයේ තුල ඔබ දුකට පීඩාවට පත් නොවේ, ඔබේ හිතේ රාග ද්වේෂ මොහ ඇති නොවන විදියට හිත ආරක්ෂා කරගෙන හිතේ ලක්ෂණ දිගින් දිගටම පාස්වා ගන්න තමයි බුදුහාඳුරන්ගේ සියලුම මනුසාසනාවලින් ඔබට ශක්තිය ලබා දෙන්නේ. ඔබට අනුශාසන ලබා දෙන්නේ. ඒ නිසා නිතරම හිතට අකුසල් නොවන විදියටත් හිතේ කුසලිය දින වෙන විදියටත් නිතරම හිතන්න හුරු වෙන්න. කුමන දෙයක් වුණත් ඒ දේ තුලින් ඔබට ඔබේ ආධ්‍යාත්මික දියුණුව දිනු කර ගන්නම අවස්ථාවක් කරගන්න. ඔබට පහසු වන්නික ලැබුණොත් ඒ පහසු වන්නිකෙන් ප්‍රයෝජන අරගෙන ධර්මයේ හැසිරෙන්න. ඔබට යම් කිසි කරදර අපහසු සා ජීවිතයකට ලැබුණොත් කල්පනා කරන්න මම වැඩපු දහම මට ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් මේක. හොඳට මම පාවිච්චි කළද කියලා බලන්න අවස්ථාවක් කියලා හිතන්න. දැන් අපි කලින් සඳහන් කළා ධර්මය ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ හරියට යුද්ධයකට ආයුධ ටික මෝහත් කරනවා වගේ වැඩක්. එතකොට ආයුධ ටික යුද්ධයේදී පාවිච්චි කරනවා කියලා කියන්නේ මොනවද? කොහොමද? ඇත්තට තමන් අකමැති අකමැති රූප ලැබෙන අවස්ථාව තමයි යුද්ධය කියලා කියන්නේ. කනට තමන් අකමැතිව තමන්ගේ රාගදේශ ඇති කරන්න එන ශබ්ද තමයි යුද්ධය කියලා කියන්නේ. නාසය මේ ඉන්ද්‍රිය හයටම ඔබට අකුසල් ඇති කරන අවස්ථාව තමයි යුද්ධය කියලා කියන්නේ. එතකොට ඔබ මෝහත් කරපු ආයුධ ටික කොහෙද පාවිච්චි කරන්නේ? මෙන්න මේ ඉන්ද්‍රියවට අරමුණ වෙන වෙලාව. නමුත් අපි බොහෝ විට ආයුධ ටික හොඳට මෝහත් කරලා හොඳට අල්මාරියක දාලා දිලිසි දිලිසි තියනවා කියලා යුද්ධයේදී ගොඩි ගන්න බොහෝ විට. ආයුධ වලට කිසියම් හානියක් කරන්නේ අල්ලන්නවත් දෙන්නේ නැහැ කාටවත්. ඒවා පොයෙන් ඇවිල්ලා හොඳට නැගලා කියලා සීල රෙදි ටිකක් එක්කම සමායට එහෙම නැහැ. ඉතින් මේක හොඳයි මේ පින්නතුනි අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ සිය දහමෙන් ප්‍රයෝජන ගන්න වෙලාව. ඉතින් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා බුද්ධ පූජා පවත්වයි. ඉතින් පින්නතුන් ශ්‍රද්ධ කරගත් නියුතුන් පින්කම ආනිසංසයෙන් පින්නතුනි හැම දිනාටම මෙන වශයෙන් දිනු නිරෝගී සම්පන්නිය සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් යන සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකා හන්තෝ සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම ජර්වන් සර්ණයි.